පදන්තා ධම්මං සවන කාලෝ අයං පදන්තා ධම්මං සවන කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු හොඳයි අපි ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් කරමු මේ ශ්‍රවණය කරන උතුම් ධර්මය ඔබ අප හැම දිනාටම මේ සංසාරික විමුක්තිය පිණිසම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම ලෝතුරා බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා නිවී සැනවුන උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිසම පාරමිතාවක් නොවිත්වා කියන අදහසින් සාදු කියලා සද්ධර්ම ශ්‍රවණය. හොඳයි. අඩු පිරිසක් ඉන්නකොට හොඳ නේ. අද අපි සාකච්ඡා කරන්නේ නකුල පීතු සූත්‍රය. මම හිතනවා අහලත් ඇති. ඒ සූත්‍රය සාකච්ඡා කරන්නට කලින් අපි ඊට අවශ්‍ය කරන තව කරුණු කාරණා ටිකක් තිබෙනවා. ඒ ටිකත් සාකච්ඡා කරමු. දැන් මේ කාගි බැම්මින් ලිහෙන්නද අපි මේ වීරිය කරන්නේ, උත්සාහ කරන්නේ? කාගේ බැම්මෙන් මිදෙන්නේ? මාර්යාගේ බැම්මෙන්. එහෙනම් අපි දැනගන්න ඕන මාර්යාගේ සීමාව මොකද්ද කියලා. එතකොට මේ ලෝකයේ සියලු සත්වයෝ, අපි සියලුම සත්වයෝ මේ හැම කටයුත්තක්ම කරන්නේ දුකකින් නිදහස් වෙන්න. හොඳට කල්පනා කරලා බලන්න ඕන. කූඹියෙක් පුංචි කාලේ අපි දකිනවා එළියට බැස්සහම කුඹියෝ එක එක දේවල් අරගෙන එළියට යන නේ. කුමක් සඳහා? දුකකින් නිදහස් වෙන්න. එතකොට මේ හැම සත්‍යයක්ම මේ කරන හැම කටයුත්තක්ම කුමක් සඳහාද? දුකින් නිදහස් වෙන්න. මේ අපි මිනිස්සුෝ හැටියට මේ කරන හැම කටයුත්තක්ම කුමක් සඳහාද? දුකින් නිදහස් වෙන්න. හැබැයි අපි මේ කරන දුකෙන් නිදහස් වෙන්න කරන කටයුත්ත තව දුකක ආරම්භයක්. ඇයි ඒක කළ යුතු ආකාරයට නොකිරෙන නිසා. ඒ සත්‍යයක් කරන හැම කටයුත්තක්ම තව දුකක ආරම්භයක්. ඇයි ඒ කටයුත්ත නිසි ආකාරව අවබෝධයකින් නොවන නිසා. ඒ නිසා ලෞතුරා බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මෙන්න මේ සත්‍යෝ දුකකින් නිදහස් වෙන කටයුත්තක් කරනවා. හැබැයි ඒ සත්‍යෝ ඒ දුකෙන් නිදහස් වෙන කරන කටයුත්ත නිසා තව දුකක ආරම්භයක් පැන වෙනවා. මෙන්න මේ කෙලවරක් පෙනෙන්නේ නැතිව ඒ මොහොතේ මේ ලෝකය හටගනිමින්, නිරෝධ වෙමින්, තණ්හා දිට්ඨි මාන වශයෙන් බැඳෙමින් මේ අවිද්‍යාව තුළ ගමන් කරන සත්‍යයා ඒ මුදවා ගන්නටයි ලෝතුරා බුදු කෙනෙක් ලෝකේ බුදුහාමුදුරුවෝ වටින්නේ සරණ යන්නේ අන්නේ අවිද්‍යාව දුරු කරලා ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළ උතුම් නිවන සාක්ෂාත් කිරීම පිණිස. එතකොට මේ මාර බැම්මෙන් මිදෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. කියන්නේ අපි කාගේ බැම්ම තුළද ඉන්නේ? මාරයාගේ බැම්ම තුළ තමයි මේ අපි හිනා වෙන්නේ, කතා කරන්නේ. මේ හැම ක්‍රියාවක්ම කරන්නේ මාර්යාගේ බැම්ම තුළ. එතකොට අපි සතුටේ කියලා මේ භුක්ති විඳින්නේ මාර්යාගේ බැම්ම තුල ලබන තාවකාලික වින්දනයක් සෝයක් පමණයි. ඒක සදාකාලික වූ සෝයක් වෙන්නේ නැහැ. ඒකට අපි දැනගන්න ඕන මේ මාර්යාගේ සීමාව මොකක්ද කියලා. එහෙමනේ මාර බැම්මෙන් මිදෙන්න නම් සීමාව දැනගන්න ඕනේ. එහෙම සීමාව නොදැනගෙන අපි තරණය කරන්න. මොකක්ද මේ මාර්යාගේ සීමාව? දවසක් මේ රාද කියන ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු ළඟට ගියා. ගිහිල්ලා බුදුහාමුදුරන්ට වැඳ නමස්කාර කරලා මේ විදිහට ප්‍රකාශ කළා, සාදු මේ බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු යමාහං භගවතු ධම්මං සුත්වා ඒකෝ වූපකට්ටෝ අප්පමත්තු වාතාපි පහීතත්තු විහෙරෙයන්ති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, බුහන්සීමට සංක්ෂිප්ත වශයෙන් ධර්මය දේශනා කරන සේක්වා. ඒ ධර්මය අහලා මම හුදකලාව අප්‍රමාදීව කෙලස්තවන වීරිය ඇතුව වාසය කරනවා. මොකද්ද කියලා කිව්වේ? සාමීනි භාග්‍යවතුන් වහන්සේ මට සංක්ෂිප්ත වශයෙන් මේ ධර්මය දේශනා කරන සේක්වා. ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අහලා මම මේ ජනයාගෙන් වෙන් වෙලා, මේ පිරිසගෙන් වෙන් වෙලා හුදකලාව අප්‍රමාදීව කෙලස්තවන වීරයෙන් යුක්තව කටයුතු කරනවා. මට ඒ සඳහා මේ ධර්මයේ දේශනා කරන දේශේක්වා කියලා මෙහෙම ඉල්ලීමක් කළා. මේ ඉල්ලීමක් කරාම භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් මුළු ධර්මයේම නිවන අරමුණු කරගෙනම අරමුණු කොටගෙන ඇතිම මේ දේශනාව කළා. කුමක්ද? යෝකෝ රාද මාර ධම්මෝ තත්‍රතේ ඡන්දෝ උපහාතබ්බා. රාදය මේ මාර ධර්මයේ කෙරෙහි තිබෙන ඡන්දය කැමැත්ත පහතබ්බා දුරු කරන්නට ඕන. රාගෝ පහතබ්බෝ රාගේ පහ කරන්නට ඕන. ඡන්ද රාගෝ පහතබ්බෝ ඡන්ද රාගය පහ කරන්නට ඕන. කුමක් කෙරෙහි තියෙන ඡන්ද රාගයේද, කුමක් කෙරෙහි තියෙන ඡන්දයේද, කුමක් කෙරෙහි තියෙන රාගයේද, කුමක් කෙරෙහි තියෙන ඡන්ද රාගයේද පහ කරන්න කිව්වේ? මාර ධර්මයේ කෙරෙහි තියෙන ඡන්දය, ඡන්ද රාගය කියන මේ තුනක්. ඡන්දය, රාගය, ඡන්ද රාගය පහතබ්බා දුරු කරන්න ඕන. කුමක් කෙරෙහි තියෙනකද? මාර ධර්මයේ කෙරෙහි තියෙන. එතකොට කෝච රාද මාර ධම්මා. රාදේ කුමක්ද මේ මාර ධර්මයේ කියලා කියන්නේ? රූපංකෝ රාද මාර ධම්ම తత్ర තේ ඡන්දෝ පහතබ්බෝ රාගෝ පහතබ්බෝ ඡන්ද රාගෝ පහතබ්බෝ. එතකොට මොකක්ද මාර ධර්මය? රූපය මාර ධර්මය. එහි උපදින මොකක්ද? කැමැත්ත. ඊළඟට උපදින රාගය. දැන් අපි ගිය සතියේ දුකද කතා කරා. මොකද්ද රාගය කියන්නේ? ඡන්දය කියන්නේ මොකද්ද? කැමැත්ත. රාගය කියන්නේ කැමැත්තට බැඳීම. නැත්තම් ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. ඒ කැමැත්ත කෙරෙහි තණ්හා දිට්ඨි මාන වශයෙන් අරගෙන අපි ඒක පවත්වන්න දරන උත්සාහය, ඒක ලබන්න දරන උත්සාහය, ඒක කියනවා. ඒතකොට ඒ පවත්වන්න අපි හිතමු අපි යම්කිසි මිහිරක් විඳිනවා. එතකොට ඒක ගැන තියෙන ඡන්දය. ඊළඟට ඒ පවත්වන්න උත්සාහ කරනවා. ඒ මොකද්ද? රාගය. ඇයි? ඒ කැමැත්ත තුළම, ඒ ධර්මයේ තුළම කිඳා බසින. තේරෙනවද? එතකොට ඡන්ද රාගෝ කියලා කියන්නේ මේ දෙකේම එකතුව, කැමැත්ත සහිතව අරි දැඩි ලෙස බැස ගැනීම. එතකොට මොකක්ද මේ? එතකොට පළවෙනිම මාර ධර්මය රූපය. එතකොට මොන රූපයද? තමන්ගේ රූපය සහ දැන් අපිට රූපය දකින්න, දැන් අපි තුම් බාහිර රූපය දකින්න අපිට මොකක් දුමනා කරන්න? ඇසුමනා කරනවා. ඇහැ කියන්නේ මොකක්ද? ඒකත් රූපය. එතකොට පළවෙනියෙන්ම අවහෙන මාර ධර්මය මොකක්ද? ඇස නැමැති රූපය. ඇයි ඒ ඇස පහළ වුණොත් ඇස පහළ වුණේ යම් තැනක දෙතන රූපය පවතිනවා. එතකොට ඇස රූපය යම් තැනක එකතු වුණොත් එතන මොකක්ද එකතු වෙන්නේ? විඥානය හට ගන්නවා. එතකොට පළවෙනිම මාර ධර්මය තමයි මේ ඇහැ කියන කාරණාව. එතකොට මේ ඇස කෙරෙහි සත්‍යයා කැමැත්තක් දැඩි කැමැත්තකින් ඇලී ගැනීමකින් යුක්තයි. ඒක තමයි දැන් පිය වූ දොර ඇති කියලා අපි අහනවානේ භාවනා කරනකොට, කියනවා මේ දොරවල් පියා ගන්න කියලා. ඒ උපමාවක් තියෙන හොඳ. ඉබ්බෙක් ගඟක් දිගේ එනවානේ. මේ වහල ඇති දොර ගඟක් දිගේ එනකොට මේ ඉබ්බා දකිනවා මේ හිවලෙක් ඉන්නවා. එතකොට මේ ඉබ්බා මොකද කරන්නේ? අත් හතර ඇතුළට ගන්නවා. අත් දෙක කකුල් දෙක. ඊට පස්සේ ඔළුව ඇතුළට ගන්නවා. මේ ඉබ්බා දැක්කහම හිවල මොකද කරන්නේ? ඉල්ල දැන් බලනවා මුව එළියට ගන්න. එතකොට දැන් හදිසියකින් හෝ දැන් මේ හිවල ඉන්නේ අරමුණකින්. මොකද්ද? ඔළුව දැම්ම ඔළුව හපනවා. කකුල දැම්ම කකුල හපනවා. අත දැම්ම අත හපනවා. මෙහෙම කියලා මේ දැඩි අරමුණකින් ඉන්නේ. දැන් ඒ නිසා මොකද කරන්නේ මේ ඉබ්බ මොකද කරන්නේ? ඔළුව දැම්මොත් ඔළුව හපන නිසා, අත දැම්මොත් අත හපන නිසා, කකුල දැම්මොත් කකුල හපන නිසා ඇතුළට වෙලා ඉන්නේ. එතකොට භාවනා යෝගී කෙනා මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න ඕන. කොහොම කෙනෙක්ද? අන්න හරි. එතකොට මේ ඉඳුරම් පහ පියවාගෙන ඉන්න ඕන. ඒ කුමක් නිසාද පියවා ගන්න ඕන? මෙන්න මේ මාර්ග ධර්මයට අසු වෙන නිසා. කියන්නේ ඇහැ කියන එක පහළ වුණොත් මාර්යාගේ අරමුණ අපි මේ සසර තුළ රඳවා ගැනීම, පවත්වා ගැනීම ඒ මාර්යාගේ අරමුණ. ඒ සඳහා කෙලෙස් ඉපදවීම. එතකොට අපි මේ ඇහැ පහළ වුණොත් ඒක හරියට අර මාර්යාට ගේ ග්‍රහණයට අර ඔළුව දැම්ම වගේ වැඩක්. කකුල දැම්ම වගේ වැඩක්. ඒ නිසා මේ කෙලෙස් තවන කෙනා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ වසා ගන්න ඕන. ඒක කියන්නේ පිය වූ දොර කියලා. ඇයි ඒ දොර පහ වහගන්නේ? මාර ධර්මයට අසු වෙන නිසා. ඒක පළමුවෙන්ම අපි මේ අපි මේ සත්‍යයට මේ රූපය තමයි උපාදාන. රූපය කියලා කිව්වහම ඇහැ විතරද? කන, නාසය, තව දිව, ශරීරය. එච්චරද? දැන් අපිට ඇහැ නැත්නම් බාහිර රූපයක් ගැන කතා කරන්න බෑනේ. කන නැත්තම් අපිට බාහිර ශබ්දයක් ගැන කතා කරන්න බෑ. මේ ආයතන පහ තමයි සත්‍යයට පළමුවෙන්ම උපාදාන වෙලා තියෙන්නේ. මාර ධර්මයක් මේක. ඒක නිසා මේකට කියනවා පූර්ව කර්මයක් කියලා. මාර ධර්මයක් කියලා. ඒ මොකද මාර්යා මරණ මාර්යා හෙවත් මරණය අපිව අල්ලගෙන ඉන්නේ මෙන්න මේ ආයතන ටිකේ. මේ ආයතන ටික දුරු වුත් කවදක හෝ මාර පායාසයෙන් මාර්යාගේ වසඟෙන් මිදෙනවා. ඊළඟට මේක තමයි පළවෙනි මාර ධර්මය. මොකක්ද? රූපය. ඒ රූපය කෙරෙහි තියෙන ඡන්දය, රාගය, ඡන්ද රාගය. ඊළඟට වේදනාකෝ රාද මාර ධම්මෝ తత్రతే ඡන්දෝ පහතබ්බෝ. ඊළඟට මාර ධර්මය තමයි වේදනාව. දැන් හිතන්න මේ දැන් අපි සතුටු වෙනවනේ, හිනහ වෙනවනේ නේ. එතකොට අපි හිනහ වෙනකොට මේ අපිට හිතෙන්න හිතෙනවද දැන් මේ තිබුණු වේදනාවක් අනිත්‍ය වෙලා තව වේදනාවක් හටගෙනයි මේ හසිත උප්පාදය හිනහව පහළුනේ කියලා? ඇයි එහෙම තේරෙන්නේ? සිහිය නැහැ. හිනහ වෙන වෙලාවේදී අපිට සිහිය නැහැ. ඒ කියලා තිනාවේ. කියලා තිනාවේ. ඒ කියන්නේ ඒ තරම්ව සිහිය. එතකොට අපි දැනගන්න ඕනේ හිනහව වුණාට කමක් නැහැ. හිනහවෙට ඕන. හිනහ වුණාට කමක් නැහැ. අපි දැනගන්න ඕනේ මොකද්ද? මේ තියෙන වේදනාව තිබුණු වේදනාවක් නැති කරගෙනයි මේ හසිත උප්පාදේ පහළ වුනේ. ඒ වේදනාව තව සුළු මොහොතකින් නැති වෙන එකක් බව දැනගන්න ඕනේ. එතකොට මේ දැන් සතුටක් දැනුණාම අපි ඒක වේදනාවක් නේ. ඒ දුක කියලා කියන්නේ වේදනාව. එහෙනම් සතුටක් හෝ දුකක් දැනෙනකොට අපි දැනගන්න ඕන මේ මොකක්ද? අන්න විපරිණාමයට පත්වන ධර්මයක්, අනිත්‍ය වෙන ධර්මයක්. අර තිබුණු එක වෙනස් වෙලා තමයි මේ වේදනාව හටගත්තේ. ඒ වේදනාව තව සුළු මොහොතකින් වෙනස් වෙලා යන එකක් බව දැනගන්න ඕන. මෙන්න මේ එක නොදන්නාකම නිසා සත්‍යෝ මේ ඒ දැනෙන වේදනාව තුළ ජීවත් වෙනවා. තේරෙනවද? එතකොට ඒ වේදනාව ඔහුගේ කරගෙන ඉන්නවා. ඇයි? ඒකේ තියෙන විපරිණාමය දන්නේ නැත්නම්, වෙනස් වීම දන්නේ නැත්නම් ඒ වේදනාව තුළ ජීවත් වෙනවා. ඒ වේදනාව ආත්මය ලෙස සලකනවා. ඒක නිසා එහෙම සැලකනව නම් ඒක මාර ධර්මය. ඊළඟට සංඥාකෝ රාද මාර ධම්මෝ. ඊළඟ මාර ධර්මය තමයි සංඥාව. එතකොට සංඥාව කියලා කියන්නේ මොකක්ද? හඳුනා ගැනීම. කොහොම හඳුනා ගැනීම? දැන් ඇහැට රූපයක් ගැටුණාම හඳුනා ගන්නවනේ. ඒ සංඥාව විතරක්. ඇහැට රූපයක් ගැටෙන්න ඕනෙද සංඥාවක් පහළ වෙන්න? මනෝ සංචේතන තියෙනවා. ඒක මනෝ මනසට ධර්මයක් ගැටෙන කොටත් සංඥා පහළ වෙනවා. දැන් ඔය දුරු කරන්න අමාරුම සංඥා තියෙනවා. සියුම් වූ සංඥා තියෙනවා. ඒව තමයි අර බ්‍රහ්මයන්ට තියෙන සංඥා. එතකොට ඒවත් සංඥාවක්. එතකොට ඒ සංඥාව ඇයි ඒ බ්‍රහ්මයන්ටවත් දුරු කරන්න බැරි? ඒ සංඥාව ඔහු උපාදාන කරලා තියෙනවා. ඒ කියන්නේ අර ඒ සංඥාව දැන් අපි හිතමුකෝ සංඥාවක් බොහෝ කාලයක් තියෙනවනම් අපිට ඒ සංඥාව අනිත්‍යයි කියලා තේරෙනවා. තේරෙන්නේ නැහැ. දැන් අහස අනන්තයි කියලා ගත්තොත් සංඥාවක්, ඒ සංඥාව දිගටම තියෙනවනම් ඒ සංඥාව අනිත්‍යයි කියලා තේරෙනවා. දැන් අපි හිතමු අපිට සතුටක් දැනෙනවා. ඒ සතුට හැමදාම තියෙනවා. දුකයි කියලා තේරෙනවා. අන්න ඒ නිසා තමයි දෙවියන්ට ආදී සත්‍යයන්ට මේ දුක තේරුම් ගන්න අපහසු. ඇයි? ඒ දේවල් බොහෝ කාලයක් පවතිනවා. එතකොට මේ මනුස්සාත්ම භාවය බොහොම ශේෂ්ඨයි. ඒ කුමක් නිසාද? මේ සංඥාව උපදිනව පේනවා, පවතිනව පේනවා, නැති වෙනව පේනවා. එහෙමනේ. ඒක නිසා මේ මනුස්සාත්මය ශේෂ්ඨයි. ඒ මොකද? ඒක අවබෝධ කරගන්න පුළුවන්. වෙන තිරිසනෙකුටවත් වෙන දෙවියෙක් පසේ බුදුනා කියලා අහලා තියෙනවද? නෑ. බ්‍රහ්මියෙක් පසේ බුදුනා කියලා අහලත් නෑ. එහෙනම් කවුද මේක ස්වභාවයෙන්ම අවබෝධ කරගන්නේ? මේ මනුස්ස ලෝකයේ උපදින කෙනෙක්. ඒ නිසා මේ සංඥාව අපි අර මෙහෙම මෙනෙහි නොකළොත්, කොහොම මෙනෙහි නොකළොත්ද එයා අපිට සතුටක් දෙන්නකොට අපි මේ මේ මේ ඒ කෙරෙහි ඒ හඳුනා ගැනීම තව ටිකකින් වෙනස් වෙන එකක් බව. අපිට යම්කිසි ධර්මයක් පිළිබඳව අපි හිත දැන් අපි ආයතන පහත් වහගත්තාම එතකොට මන ධම්ම දෙකක් නේ තියෙන්නේ. එතකොට ඒ මන ධර්ම දෙක ගැටෙනකොටත් ඇති වෙන්නේ මොනවද? සංඥා. එතකොට ඒ සංඥාව වෙනස් වෙන එකක් බව අපි වැඩුවේ නැත්තම් සිහිනුවණින් ඒ වෙනස් වෙන සංඥාව ඒ සංඥාව වෙනස් වෙන බව දුටුවේ නැත්නම් අපි ඒ සංඥාව තුල බැස ගන්න. ඒක නවත්තන්න පුළුවන් එක නෙවෙයි. ඒක නවත්තන්න පුළුවන් කොහොමද? සිහිනුවණින් ඒ සංඥාව දෙස බැලීමෙන් තමයි ඒ සංඥාවෙන් මිදෙන්න පුළුවන්. එතකොට ඒ සංඥාව තුල බැස ගන්නවා කියලා කියන්නේ අර මායාවේ මායාව දැම්මට අහු වුණා වෙනවා. එනවා අපි හැම මේ භාවනාවේදී මේක බොහොම වැදගත් එකක්. දැන් මොකද ආයතන පහ ගෙම්බුම් කවුද ඉබ්බ ඇතුළට දාගත්තා වගේ ආයතන පහ වහගන්න පුළුවන්. හැබැයි මන ධර්මත් එක්ක බොහෝ සංඥා ඇති වෙනවා. නොයෙකුත් සංඥා. පෙර ඒවා, අනාගත ඒවා, වර්තමාන ඒවා හැම බොහෝ සංඥා. දී සමහර වෙලාවට තමන් නොපතපු නොදකපු බොහෝ සංඥාත් එන්න පුළුවන්. එතකොට ඒ සංඥාවල් හැබැයි මේ බොහෝ වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් තියෙනවා. හැබැයි සත්‍යය සිහිය නුවණ මදි වුණොත් අර උපදින සංඥාව තුල බැස ගන්න එල්ලී ගන්නවා. ඒ එල්ලී ගත්ත කියන්නේ අර මාර පායාසයට අහු වුණා. එතකොට මාරයත් එක තමයි වාසය. හොඳයි. එතකොට ඒ නිසා අපි මේ සංඥාවේ අනිත්‍යභාවය වඩන්න ඕනේ. හොඳ. ඊළඟට සංඛාර. සංඛාර කියලා කියන්නේ මේ චිත්තචෛතසික ධර්මය. මේ චිත්තචෛතසික ධර්මය කියලා කියන්නේ මායාගේ බැම්මක්. මුණ දැන් අපි හිතමු අවසානයේදී රහත් වෙන උතුමන් වහන්සේ ඉන්නවනේ. දැන් අවසානයේදී රහත් වෙන්නට කලින් වඩන එකක් තමයි සති සබ්බොජ්ජංගය කියලා කියන්නේ. දැන් සති සබ්බොජ්ජංගය වඩන්නේ අර පංච නීවරණ දුරු කිරලා කිරීම සඳහා දුරු කළා මේ විදර්ශනා ඥාන ඇති කරගෙන ඌ ඇති වුණාන් පස්සේ මේ සති සබ්බොජ්ජංගය වඩනවා. එතකොට මේ සති සබ්බොජ්ජංගය වඩන කෙනා අවසානයේදී රහත් වෙන්නේ කොහොමද? මේ ප්‍රීතිය කියලා සම්පොජ්ජංගයක් තියෙනවානේ. සති, ප්‍රීති, ධම්මවිජය, විරිය ඔය ආදී වශයෙන් තියෙනවා. එතකොට මේ සති කියලා කියන්නේ චෛතසිකය. විරිය කියලා කියන්නේ චෛතසිකය. එතකොට ප්‍රීතිය කියලා කියන්නේ ධම්මවිජය කියන්නේ චෛතසිකය. අවසානයේදී දකින්නවා මේකත් චෛතසික ධර්මයක්. ඒ කියන්නේ චිත්ත චෛතසික සංඛාර ගණයට වැටෙන එකක්. සංඛාර කියලා කියන්නේ හේතුවක් නිසාම හටගත්තු එකක්. තේරෙනවද? එතකොට ඒ හේතුවක් නිසාම තමයි මේ සත්ත්ව බොජ්ජංගයත් දැන් මේ පවතින්නේ. අන්න එහි තියෙන අනිත්‍යතාවයත් වැඩිවීමෙන් තමයි ඒ උතුමන් වහන්සේලා රහත් බව සාක්ෂාත් කරන්නේ. එතකොට අපි දැනගන්න ඕන මේ උපදින හැම සිතක්මත් චෛතසිතුවිලි ධර්මත් කුමක් කියලාද? අනිත්‍ය දෙයක් බව වටහා ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඒ වගේම මායාගේ බැම්මක් බව අවබෝධ කරන්න ඕන, වටහා ගන්න ඕන. ඇත්තටම මේ දොඩ මාරියගෙන් බැම්මින් නිදහස් වෙලා ඉන්න වෙලාවක් තියෙනවා. අන්න මාරියගේ බැම්මෙන් අර අල්ලගෙන ඉන්න මාරියගේ බැම්ම ටිකක් හරි බුරුල් කරගන්න පුළුවන් කොයි වෙලාවටද? සිහිය තියෙන වෙලාවට විතරයි. අනිත් හැම වෙලාවකම අර මාරියාගේ බැම්මේ තද වෙලා මිරිකිලා තමයි ඉන්නේ. ඒ නිසා ඇත්තටම මේ මේ දැන් මේ චිත්තචෛතසික සංඛාරවල ක්‍රියා ස්වરૂපය තමයි දැන් මේ වචනෙන් පිට වෙන්නේ. එතකොට මේ කයින් ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම මේ මේ මේ ධර්ම අවබෝධ වෙනවා නම් තේරෙනවා මේ කතා කරන්න හිතෙන්නේ නැහැ. දැන් කට්ටිය භාවනාවට ගියාම කතා කරන්න හිතෙන්නේ නැහැනේ. ටික දවසක් යනකොට කතා නොකර ඉන්නකොට අර චිත්ත චෛතසික ධර්ම සංවර වෙනකොට කතාව බාධාවක් බව Tamanටම තේරෙන එක කෙනෙක් කියන්න ඕනේ නැහැ. කරදරයි. ඒ වගේ. හඳ එතකොට මෙන්න මේ හැම සිතුවිල්ලක් චිත්ත චෛතසික ධර්මියෝම හැම සිතුවිල්ලක්ම මාර පායාසයක තියෙන එකක්. එතකොට අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ මේ මාර පායාසය, මේ මාරය දැඩිව අල්ලගෙන ඉන්න එක බුරුල් කරන ක්‍රමය තමයි අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. දුරුවයින් ලබන ප්‍රතිඵලය නිවන තමයි මාර පායාසයෙන් දුරු. එතකොට මේ සංඛාර කෙරෙහි අපේ තියෙනවා චන්ද රාගය. මේ සිතුවිලි උපදිනකොට ඒ සිතුවිලි කියලා උපදින්නේ මොකක්ද? චන්ද රාගය. දැන් අපි අකමැති දෙයක් ගැන කතා කළත් ඒ කතා කරන්නේ අකමැත්ත ගැන කැමැත්තේ. එහෙමනේ. අකමැති දෙයක් ගැන කතා කරන්නේ, හැබැයි කතා කරන්නේ ගැන කැමැත්ත. එතකොට ඒ කියන්නේ මොකද්ද? ඡන්ද රාගය. එතකොට මේ සංසිතුවිලි කියලා කියන්නේ අන්න ඒ වගේ ඡන්ද රාගයෙන් යුක්ත එකක්. ඡන්ද රාගයෙන් යුක්තයි කියලා කියන්නේ අර මාර්යාගේ පායාසයට, මාර්යාගේ වසඟයට, මාර බැම්මට අසු වුණු එක. තේරෙනවා නේද? එතකොට ඊළඟට විඤ්ඤාණං කෝ රාද මාර ධම්මෝ తත්‍ර කෝ ඡන්தோ පහතබ්බෝ. ඊළඟ මාර ධර්මයේ මොකද්ද? විඤ්ඤාණය. දැන් විඤ්ඤාණය කියලා කියන්නේ මොකද්ද? දැන් අපි ඇහැ වහගත්තනම්, කන වහගත්තා, ආයතන පහ වහගත්තා, චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඒ ටික නම් උපදින්නේ නෑ. ඒ ටික හරියට වැහුණොත් හැබැයි මන ධම්ම කියන මනෝ විඥාණය තියෙනවා. එතකොට මේ මනසින් දැනගන්න මේ යම් ස්වභාවයක් තියෙනවද? කියන්නේ මනසට දැනෙන යම් ස්වභාවයක් තියෙනවද? ඒක විඥාණය. ඒක දැන් හරියට දැන් නිවන කියලා කියන්නේ අවබෝධය. එතකොට ඒක මනසින් ඒක මනසට මන ධම්ම වශයෙන් ගෝචර වෙන එකක් නෙවෙයි. ඒක අවබෝධය. ඒක හරියට මේ වගේ පහනක් තියෙනවා. ඒ ආලෝකය හරියට මනස වගේ මේ දැල්ල. ඒ අවබෝධය කියලා කියන්නේ අර ආලෝකය වගේ එකක්. එතකොට මේ විඥාණය කියලා කියන්නේ දැන් මන ධම්මත් එක්ක ගැටෙනකොට ඒ මන ධම්මත් එක්ක ගැටෙනකොට සංඛාර උපදින එක ඒක ස්වභාවයක්. මන ධම්ම එක්ක ගැටෙන්නේ නැත්නම් විඥාණය පහළ වෙන්නේ නැත්නම් සංඛාර උපදින්නේ විදිහක් නැහැ. මම කියන එක තේරුණා නේද? එතන මෙන්න මේ විඥාණය කියලා කියන්නේ බොහොම සියුම් එකක්. සංඛාර අපිට තේරෙනවා කිව්වහම හරි තේරෙනවනේ නේද? ඔව්. ඊට පස්සේදී සංඥාව අපිට තේරෙනවා, රූපය පිළිබඳව අපිට තේරෙනවා, වේදනාව පිළිබඳවත් ප්‍රකට නිසා තේරෙනවා. හැබැයි මේ විඥාණය කියන එක බොහොම සියුම් වූ එකක්. ඇහැට රූපය ගැටෙද්දී විඥාණය පහළ වෙන බව අපිවත් දන්නේ නැහැ. තේරුණා. ඒක මනසට ධර්මයේ ගැටෙද්දී මේ විඥාණය කියන එක බොහොම සියුම් එකක් අවබෝධ කරගන්න බොහොම අපහසු එකක්. ඒක නිසාමයි විඥානයේ Nirodhe අරිහත්ත්වය පසක් කරන්නේ. එතකොට මේ මනසට යම් සිතුවිල්ලක් තියෙනවා නම් එතන විඥානය තියෙනවා. එතන චිත්ත චෛතසික සංඛාර ධර්ම පවතිනවා. මෙන්න මේ කියන පංචස්කන්ධය, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහගිරෙහි තියෙන චන්දරාගය තමයි මොකක් කියලා කියන්නේ? මාර බැම්ම කියලා කියන්නේ. තේරුණා? හොඳයි. දැන් මේ අපි උත්සාහ කරන්නේ මොකකටද? මෙන්න මේකින් නිදහස් වෙන්න. දැන් හිතන්නකො දවසකට කොච්චරක් මාරයෙන් නිදහස් වෙලා හිටියද? හරියට මේ මොකද්ද මේ හරියට ඇතෙක් හෝ ගවයෙක් හෝ කණුවක ගැට ගහලා ඉන්නවා. ඌ අර තියෙන සීමාවේ කාලා ඊට පස්සේ එහාට අදිනව යන්න බෑ. ඇයි? කණුවේ ගැට ගහලා. ඉතින් ශක්තිමත් වුණොත් අර සතා කඩාගෙන යනවා. ඒ වගේ මේ ධර්මයෙන් ශක්තිමත් වෙන තුරු අපි මොන පායාසයෙන් අමාර පායාසය තුළ තමයි නැගිටින්නේ, ඇවිදින්නේ, මේ සියලු ඉරියව් පවත්න්නේ, හිනා වෙන්නේ, කතා කරන්නේ, මේ සියලු ඉරියව් පවත්න්නේ අමාර වාසගිය තුන. ඉතින් ඇත්තටම බැලුවහම ජීවත් වෙලා වැඩක් තියෙනවා. ඇයි? ඒ මාරයේ වාසගියේ සතුට කියල එකක්, ඒ කියන්නේ සදාකාලික වූ සුවයක් නැහැ. ඒ නිසා සත්‍ය වශයෙන්ම මේ මාර පායාසය තුළ, මාර බැම්ම තුළ ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ නිසාවෙන් තමයි ඒ තේරුම්ගත් උදවිය, අවබෝධ කරන උදවිය තමයි ඇවිල්ලා මහාන වෙන්නේ. මම කියන්නේ මහාන වෙන්න කියලා එහෙම නෙවෙයි. ඒක තේරුම්ගත් උදවිය මේ සසරෙන් නික්මෙන්න පුළුවන් විදිහෙන්, පුළුවන් ප්‍රමාණයෙන් වෙර වීර්ය කරනවා. ඇයි? ඒ මාර පායාසය තුළ ඉඳීමෙන් වැඩක් නොවන නිසා. හොඳයි. දැන් ඔය කාරණා ටිකත් ඔළුවේ තියාගෙන අපි මේ සූත්‍රය සාකච්ඡා කරමු. මේ සූත්‍රයේ නම නකුල පීතු සූත්‍රය. එතකොට මේ කන්ද සංයුත්තේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ එක්තරා සමයක භග්ගේසු විහෙරති සුන්සුමාර ගිරේ බේසකලා වනේ මිගදායේ, මේ සුන්සුමාර ගිර බේසකලා වනේ මිගදායේ සමීපයේ වාසය කරන වෙලාවේ තමයි මේ සූත්‍ර ධර්මය දේශනා කළේ. මේවට නම් දෙන්න මේ සුන්සුමාර ගිරි ආදී වශයෙන් නම් වැටෙන හේතු තියෙනවා. හිතන ඒ වැදගත් වෙන එකක් නෑ. නමුත් කෙටියෙන් කිව්වොත් එහෙම මේ නුවර සකස් කරනකොට කිම්පුල්ලු කෑ ගහන අහලා තියෙනවා. ඈ සුන්සුමාර කියලා කියන්නේ කිම්පුලට. එතකොට කිම්පු මේ නුවර සකස් කරනකොට කිම්පුල්ලෙක් කෑ ගසලා තියෙනවා. අන්න ඒ නිසා මේ නුවරට සුන්සුමාර ගිර කියලා සඳහන් වෙනවා. එතකොට සග්ගේසු විහෙරති භග්ගේසු විහෙරති සුන්සුමාර ගිනේ බේසකලාවනේ. බේසකලාවනේ කියලා කියන්නේ බේසකලා කියන යක්ෂණියක් ඉඳලා තියෙනවා. තාමත් ඇති නොකනුනාට, මොකද ආයුෂ වැඩිනේ. ඉතින් එන්නේ යාගේ අරක් ගත්තු අනල හැබ මිගදායේ කියලා කියන්නේ මුවන්ට අභය දානය දුන්නු ප්‍රදේශයක්. එතකොට අතකෝ නකුල පීතා ගහපති යේන භගවා තේනුපසංකාමි, භාග්‍යවතුන් වහන්සේ මෙතන වැඩ ඉන්න වෙලාවේ කවු දෙන්නේ? නකුල පිතා. එයි මෙයාට නකුල පිතා කියලා කියන්නේ නකුල කියන පුතාගේ තාත්තා. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී. ඒකමන්තං නිසින්නෝ හෝ නකුල පිතා ගහපති භගවන්තං ඒතද වෝච. මෙයා ඇවිල්ලා වන්දනා කරලා එකත් පසකින් හිඳගත්තා. ඉඳගත්තහම ඉඳගෙන මෙහෙම ප්‍රකාශ කළා. අහමස්මින් භන්තේ චින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ ආතුර කායෝ අබින්හා තංකෝ අනිච්චා දස්සාවි කෝපනාහම් බන්තේ භගවතෝ මනෝභාවනී යංච බික්කූනා ඕවාදතු මං බන්තේ භගවා අනුසාසතු මං බන්තේ භගවා යම් මමස්ස දීගරත්තං හිතාය සුඛායාති. විල්ල බුදුහාරවට ප්‍රකාශ කරනවා, ස්වාමීනි මම චින්නෝ දිරාගියපු කෙනෙක්. ඒ දිරා යනකොට බුද්ධෝ, දිරා යනකොට මොකද වෙන්නේ? දිරා යනකොට වයස මොකද වෙන්නේ? වැඩි වෙනවා. වයස වැඩි වෙනවා. වැඩි වෙනවා. මොන වයසද වැඩි වෙන්නේ? ජීවත් වූ වයස වැඩි වෙනවා. එතකොට එතකොට දිරා චින්නෝ, චින්නෝ කියලා කියන්නේ දිරා යන. දිරා යනකොට තව එකක් වෙනවා. මොකද්ද? වයසට මහල්ලකෝ, වයස වැඩි වෙනකොට මොකද වෙන්නේ? මහලු වෙනවා. අද්ධගතෝ කියලා කියන්නේ වයස. මහලු වෙනකොට මොකද වෙන්නේ? වයස්ගත වෙනවා. ටික ටික වයසට යනවා. ඒ වයස්ගත වෙලා මහලු වෙනවා. වයසට යනකොට මහලු වෙනවා. මහලු වෙනකොට වයස්ගත වෙනවා. දැන් ඒ කියන්නේ ඒ කියන්නේ දැන් අපි කියමු තරුණ කාලය, මැද කාලය, මහලු කාලය. අන්නේ මහලු කාලයට ඇතුළත් වෙනවා. වයෝ අනුප්පත්තු පිළිවෙලින් ඇවිදින්ලා අර මහලු කාලයට ඇතුළත් වෙච්ච කෙනෙක්. කවුද දැන් මේ කියන්නේ? දිරල ගියපු, වයසට ගිය, මහලු, අර තුන් වයසෙන් අවසාන වයසට ඇතුළත් තුන ආතුර කායෝ. මේ ගිලන් වූ කෙනෙක්. මේ කය ගිලන් වූ කෙනෙක්. අබින්න තංකෝ, නිරන්තරම රෝගාබාධයට ලක්වන කෙනෙක්. අනිච්චා දස්සාවි කෝපනාහම් බන්තේ. මෙන්න මේ අනිත්‍යතාවය නිසා. මොන අනිත්‍යතාවය නිසාද? මහලු වීම, දිරා යෑම, වයසට යෑම, මහලු වීම. මේ කියන අනිත්‍යතාවයන් නිසා, රෝගාතුර වීම, නිතර ලෙඩවීම කියන මේ අනිත්‍යතාවයන් නිසා කෝපනාහම් බන්තේ භගවතු, මේ ස්වාමීනි මට මේ දැක්කහම හිත සතුටු වෙන, කුසල් උපදින මේ භික්ෂු සංඝයා දැකීමට ඒම අපහසුයි. මොකක් නිසාද අපහසු? දැන් ශාසනය අග්‍රස්ථානයේ දීපු කෙනෙක් මේ. මොකක්ද එයාට ලැබුණු අගතැන? විශ්වාසවන්තයින් අතර අග්‍රස්ථානය තමයි නකුල පිතා. විශ්වාසවන්තනියන් අතර අග්‍රස්ථානය තමයි නකුල මාතා. ආත්ම ගණනාවක්ම බෝසතාණන් වහන්සේට මව්පියෝ වෙච්ච දෙන්නෙක් තමයි මේ නකුල මාතාව සහ නකුල පිතා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කාරණා නිසා, මේ අනිත්‍යතාවයන් ටික නිසා ස්වාමීනි මට නිතර මේ සාමින් වහන්සේලා මේ දැක්කහම සතුට හිතෙන, දැක්කහම ප්‍රිය උපදවන, දැක්කහම කුසල් අරමුණු ඇති වෙන මේ සාමින් වහන්සේලා දකින්නේම අපහසුයි. එනිසා සාමීනි, ඕවදු ඕවදතු මං බන්තේ, අනුසාසතු මං බන්තේ, භගවා යම් මමස දීගරත්තං හිතාය සුඛයති. සාමීනි, මේ මහලු මට බොහෝ කාලයක් සුව පිණිස පවතින යමක් වේනා, මට අනුශාසනා කරන සේ, මට අවවාද කරන සේ. හොඳ නේද මහලු අයිස ගිහිල්ල ඉන්නපු එක. ඒ නිසා එතකොට ඒ මේ මේ ආත්මනේ නේද? ඔව්. දැන් යමක් අවබෝධ කරගත්තොත් ඒක සුව පිණිස පවතින. ඊළඟට ඒවමේතං ගහපති, ඒවමේතං ගහපති ආතුරෝ භයං ගහපති. ඒ සේමයි ගෘහපති, ඒ සේමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ සේමයි ගෘහපතිය, ඒ සේමයි ගෘහපතිය ආතුරෝ භයං. මේ කය ආතුරයක්ම තමයි. මේ කය කියලා කියන්නේ ගිලන් වීමක්ම තමයි, ලෙඩක්ම තමයි. කායෝ අණ්ඩ භූතෝ, මේ කය කියලා කියන්නේ ගෘහපතිය බිත්තරයක් වගේ. දැන් බිත්තරයක් වැටුනොත් මොකද වෙන්නේ? බින්දලා ඉවරනේ. එතකොට බිත්තරයක් අපිට හිමිහිට හිට මෙහෙට කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ තමයි මේ ශරීරයත් යම් ප්‍රමාණයක් ඔරොත්තු දෙන ප්‍රමාණයෙන් හිට මෙහෙට කරන්න පුළුවන්. ඔරොත්තු නොදෙන විදිහට යමක් වැටුණද, පෙරළුණාද, හරියටම බිත්තරේ පොඩි වෙලා යනා වගේ මේ කය පොඩි වෙලා යන එහෙම එක. අභින්න තංකෝ, අණ්ඩ භූත පරියෝ පරියෝ නද්දෝ, මේ ශරීරය සියුම් වූ සිවියකින් ඔතන ලද එකක්. දැන් අපි පුංචි කාලේ ඉගෙන ගන්නවා මොකද 900ක් 900ක් නහර වලින් ගොතලා 800ක් ඇටකටු එකතු කරලානේ. ඊට පස්සේ ඒකට තව තෘෂ්ණාවත් අවිද්‍යාවත් කියන මේ දෙකෙන් ගෙත්තම් කරපු එකක් තමයි මේ ශරීරය. ඒ නිසා සත්වයා මේක හොඳයි යහපතයි කියලා ගන්න බව අපි පුංචි කාලේම ඉගෙන ගන්නවා. එතකොට අන්න ඒ වගේ මේ සියුම් වූ සිවියකින් මේ ශරීරය මේ ගොතලා තියෙන, ගෙත්තම් කළා තියෙන. යෝහි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යම් පටිජානෙය්‍ය කිම් මත්‍ර බාල්‍යා. මේ මෙහෙම වූ කයක් ගහපතිය, මෙහෙම වූ කයක් පරිහරණය කරන, මෙහෙම වූ කයක් පරිහරණය කරන ගමන් මොහොතක් හරි මේ ශරීරය ආරෝග්‍යයි කියලා හිතනවා නම් පටිජානෙය්‍ය, එහෙම එහෙම හිතනවා ඒක කිම්මත්‍ර බාල්‍යයක්. ඒක බාලකමක් මිසක නුවණැති කමක් නෙවෙයි. තේරුණා? ඇයි ඒ බාලකමක් කියලා කියන්නේ? මේ ශරීරය අපි ඉඳගෙන හිටිය කියමු. දැන් මේ බණ අහන ගම ඉඳගෙන නේ. දැන් මේ දිරණ එක නතර වෙලා. එහෙනම් මේ ශරීරයේ රෝගයක් නේ. එතකොට අපි ඇවිදිනවා කියමු, මේ මොන ඉරියව්ව පැවැත්වුවා, නිදිය ගන්නවා කියමු, මේක දිරණ එක නතර වෙලා, නතර වෙලා නැහැ. දැන් කවුරු හරි කියනවා නම් මේ ශරීරය නිරෝගී කියලා. ඒක බාල නමක්ම තමයි. බාල තස්මා තීහ තේන ගහපති එවං සීකිතව. ඒ වුණත් ගෘහපතිය මෙන්න මේ විදිහට හික්මෙන්ට ඕන. කොහොමද? ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරම් පවිස්සතිති. මේ කය මගේ ආතුර භාවයට ලක්ුණත් මගේ හිත ආතුර භාවයට ලක්ෙන්නේ ලක් වෙලා නැහැ කියලා හික්මෙන්ට ඕන. තේරුණාද? මගේ කය මේ විදිහට මේ කියන මහලු භාවයට දිරා වයසට ගිහිල්ල දිරා ගිහිල්ල වයස් ගත වෙලා මහලු භාවයට පැමිණිලා මෙහෙම ආතුර වුණත් මගේ හිත ආතුර භාවයට පත් වෙලා නැහැ කියලා හික්මෙන්ට ඕන. එහෙනම් හිත ආතුර භාවයට පත් වෙන්නේ මොන වගේ කොහොමද? යම් වෙලාවක මේ සිත ලෝභ දේශ මෝහ නැත්තම් රාග දේශ මෝහ කියන මේ අකුසල වලින් වැසා ගන්නවා නම් ඒ සිත ආතුර වෙච්ච වෙලාව. කොහොමද දැන් හික්මෙන්න කියලා කිව්වේ? කය මගේ එහෙම වුණත් මේ කය මගේ ආතුර වුණත් හික්මෙන්ට ඕන මගේ හිත ආතුර කරගන්නේ නැහැ කියලා. මගේ හිත ආතුර නැහැ කියලා හික්මෙන්ට ඕන. පිටුණක් එහෙම හැදිලා බලන්න ඕනනේ. කෙන්දිරි ගානවා මොකද වෙලා තියෙන්නේ? කය ආතුර වෙලා හිත ආතුර හොඳ කතාවක් තියෙනවා. මේ කතා එක කියන්න ගියාම වෙලා යනවා. දැන් සිතුල්පව්වේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ දැඩි උදරාබාධයක් තිබුණා. දැන් මේ මොකද්ද? කය ආතුර වෙලා. මේ ස්වාමීන් වහන්සේ දැන් ධර්මය දන්න කෙනෙක්. වෙයි කිඳිරි ගන්න. ඊළඟට අර අනිත් ස්වාමීන් වහන්සේලා එකතු වෙලා කිව්වා ස්වාමීනි මේ පැවිද්දෙකුට මේ මේ වේදනාව නිසා මේ වැළපීම සුදුසු නෑ. ධර්මය දන්න කෙනෙකුට මේ වේදනාව නිසා මේ වැළපීම සුදුසු නෑ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වෙලා අර වේදනාව විදර්ශනා කළා. වේදනාවේ තියෙන අනිත්‍ය භාවය වැඩුවා. ඒ වේදනාව උත්සන්න වුණා. උත්සන්න වෙනවා කියන්නේ මොකක්ද? අනිත්‍ය වෙනවා. වේදනාව වැඩි වෙනවා කියලා කියන්නේ මොකක්ද? වෙනස් වෙනවා. ඒ තියෙන විදි වැඩි වෙනවා කියලා කියන්නේ එක ගන්න තියෙනව නෙවෙයිනේ. එහෙනම් වෙනස් වෙනවා. එතකොට මේ සාවින්හන්සේ ඒ අනිත්‍ය තුල හිත පිහිටවා ගත්තා. උදරය පලා ගියා කියලා, පැලුණා කියලා සඳහන් වෙනවා. ඒ උදරය පැලෙනකොට ස්වාමින්වහන්සේ අරිහත් භාවය පසක් කළා. ඒක අවසානයේ අහනවා දැන් ඉවසුව ඇතිද කියලා. එතකොට රහත් වෙලා ඉවර. ඒ අන්න කය ආතුර වුණා, හිත ආතුර වුණේ නැහැ. උදාහරණයක් කිව්වා. හොඳයි. දැන් කොහොමද හික්මෙන්න කියලා කිව්වේ? කය ආතුරුණාට හිත ආතුර කරගන්න එපා. ඔව්. කය ආතුරුණාට මගේ හිත ආතුර කරගන්න හොඳ නෑ කියලා හික්මෙන්න ඕන. එතකොට අතකෝ නකුල පිතා ගහපති භගවතු භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ටායාසනා භගවන්තං අභිවාදිත්වා. ඉතින් මේ නකුල පිතා නකුල මේ පියා මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා පදක්ෂිනා කරලා නැගිටලා ගියා. එතකොට නැගිටලා පදක්ෂිනා ගත්තා. ඒනායස්ම සාරිපුත්තෝ තේනුප සංකම්මි. සාරිපුත්ත හාමුදුරුවෝ යම් තැනකද එතනට වැඩියා. උපසංකමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී. ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරුවන්ටත් වන්දනාමාන කළා. එකත් පසකින් හිටිය මේ වයසක කෙනෙක්. ඒකමන්තන් නිසින්නෝකෝ නකුල පීතරං ගහපතින් ආයස්මා සාරිපුත්තෝ ඒතද වූච. එකත් පසකින් හිටිය මේ නකුල පියා සාරිපුත්ත හාමුදුරුවන්ට මෙහෙම කිය. ගහපතින් ආයස්මා සාරිපුත්තෝ ඒතද වූච. සාරිපුත්ත හාමුදුරුවේ ගහපතියට මෙහෙම කියන. කොහොමද? විප්පසන්නානි කෝතේ ගහපති ඉන්ද්‍රියානි. ගෘහපතිය ඔබගේ ඉන්ද්‍රියෝ ඉන්ද්‍රිය ධර්මයෝ බොහොම විප්පසන්නයි. ඒ කියන්නේ බොහොම ප්‍රසන්නයි. ප්‍රසන්න භාවයේ ගොඩක් වැඩි විප්පසන්න. ප්‍රසන්නා කියලා කියන්නේ ප්‍රසන්නයි. විප්පසන්නා කියලා කියන්නේ වඩාත් ප්‍රසන්නයි. බොහෝ ප්‍රසන්නයි. පරිසුද්ධෝ මුඛවන්නෝ පරියෝ ධාතු මේ මුව පැහැය එහෙම බොහොම ප්‍රසන්නයි. කවුද මේ කියන්නේ? සාරිපුත්ත. තේක අලත්තනෝ අජ්ජ භගවතෝ සම්මුඛා ධම්ම ධම්මින් කතාං සවන යාති කිංහි මේ අහනවා ඔබ භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි ධාර්මික කතාවක් කළාද? ඔබගේ ඉඳුරම් බොහොම ප්‍රසන්නයි, මුඛ වර්ණේ බොහොම ප්‍රසන්නයි, ඔබ භාග්‍යවතුන් වහන්සේ අභිවෙහි හමුවෙහි ධර්ම කතාවක් කළාද? ධර්මයේ පිළිබඳව කතා කළාද? එහෙමයි සාමීනි, බුදු කෙනෙක් හමු වෙලා ධර්මයේ කතා නොකර වෙන මොනවා කතා කරන්නද? එතකොට ඉදාහම් බන්තේ භගවතා ධම්මියා කතාය අමතේන අභිසිත්තෝති යතා කතම් පනත්වං ගහපති භගවතා ධම්මියා කතාය අමතේන අභිසිත්තෝති මේ භාග්‍යවතුන් වහන්සේ මම ධර්මයේ නැමැති ධර්මයෙන් අභිෂේක කළා. කවුද මේ කියන්නේ? අර ගෘහපතිය කියනවා ස්වාමීනි මට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් මම අභිෂේක කළා. යතහකතම්පන සාරිපුත්ත කොහොමද නකු මේ කොහොමද භාග්‍යවතුන් වහන්සේ ඔබ ධර්මයේ අභිෂේක කළේ? අපි අපෙන් එහෙම ඇහුවා නම් මතක නැහැ නේ අර ටික කියන්නනේ. දැන් බනහන්න ගියාම කවුරු හරි අහුවත් මොනවද ඇහුවේ කියන්නේ. දැන් අර කට්ටිය ඇවිල්ලා කියනවා හොඳ බණ ටිකනේ සාමින් වහන්සේ හාමුදුරු හරි හොඳ බණක් කිව්වා. ඉතින් ඇහුවත් මොනවද කිව්වේ? ඔය මේ දැන් නම් මට එච්චර මතක නැහැ. ඒ උනාට බණ ටික හොඳයි. ඉතින් වයසට ගියත් ඒක අමතක වෙලා නැහැ. බලන්න ඔය කියන්නේ. මුලින්දලම කියනවා පහු ඉදාහම් බන්තේ ජේන භගවා මම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. යම් තැනකදී තෙන්ට ගිහිල්ලා වැඳ නමස්කාර කළ එකත් පසකින් හිටියා. එහෙම හිටපු මම භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා මම විරාගියපු වයසට ගියපු මහලුණු කෙනෙක්. දැන් මට බොහෝ රෝගාබාධ තියෙනවා. නිතර මේ භික්ෂුන් වහන්සේලා දැකලා ධර්ම කතා කරන්න අපහසුයි. ඒ නිසා මට බොහෝ හිතසුව පිණිස දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින අවවාදයක් අනුශාසනාවක් කරන සේක්වා කියලා මම මෙහෙම ඉල්ලීමක් කළා ස්වාමීනි කියලා කිව්වා. බලන්න වෙවිලා තියෙන්නේ හොඳ අරමුණකින් නේ. ඒවන් මෙහෙම මම කිව්වහම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කළා. ඒසේමයි ගෘහපතිය, මේ කය කියන්නේ මේ ආතුර සහිත එකක්. මේ කය කියන්නේ හරියට බිත්තරයක් වගේ එකක්. මේ සියුම් වූ සිවියකින් වෙළෙන ලද එකක්. මේ එහෙම වුණත් මේ කය පරිහරණය කරන ගමන් මොහොතක් හෝ මේ කය නිරෝගියයි කියලා හිතනවා නම් ඒක බාලයෙක්ගේ වැඩක් මිසක ඒක පඬිතෙක්ගේ වැඩක් වෙන්නේ නෑ. අර කියපුටි ඔක්කොම ඒ විදිහටම ප්‍රකාශ කළා. තස්මාති ඒ වුණත් ගෘහපතිය මෙන්න මේ විදිහට හික්මෙන්ට ඕන කියලා ආතුර කායස මේ සතු මගේ කය ආතුර වුණත් මොකද සිත ආතුර කරගන්න කරගත සිත ආතුර කරගන්න නොගත යුතුයි කියලා හික්මෙන්ට ඕන කියලා මේ විදිහට අවවාද කළා, අනුශාසනා කළා. එතකොට එහෙම මේ ප්‍රකාශ කරලා අහනවා කිත්තවතානුකෝ බන්තේ ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝච. ස්වාමිනී කොහොමද මේ ආතුර කය ඇතිව ආතුර සිත ඇති වෙන්නේ? ආතුර කයයි ආතුර සිත ඇති වෙන්නේ කොහොමද? බුදුහාමුදුරු කෙටියෙන්නේ කිව්වේ. එතකොට දැන් අහනවා මේ ආතුර කයයි ආතුර සිතයි ඇති වෙන්නේ කොහොමද? කිත්තවතාච පන ආතුර කායෝහි කෝ හෝති නොච ආතුර චිත්තෝති. ආතුර කය ඇතත් ආතුර සිත නැති වෙන්නේ කොහොමද? මොකක්ද අහපු ප්‍රශ්නේ? අන්න හරි. ආතුර කයයි සිත ඇති වෙන්නේ කොහොමද? ආතුර කය ඇතත් ආතුර සිත නැති වෙන්නේ කොහොමද? දූරතෝපිකෝ මයම් බන්ති යාගච්චෙයියාම ආයස්මතෝ සාරිපුත්තස සන්තිකේ ඒකස්ස ඒතස්ස භාසිතස්ස අත්ත මඤ්ඤතුන්. සාමිනි, දුර ඉඳලමාවේ ඔබ වහන්සේගෙන් ඒ ධර්මයේ ගැන අහගන්න. සාදු වතායස්මන්තං ඒව සාරිපුත්තං පටිභාතු ඒතස්ස භාසිතස්ස. සාමිනි, ඔබ වහන්සේ මට ඒකේ අර්ථය කියලා දෙනසේක්වා. බලන්න ඒ අය ඒ උතුමන් වහන්සේලාගේ තියෙන විශේෂත්වය. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් ආවට කියන්නේ ඔබ මේ බුදුහාමුදුරුව හම්බ වෙලා අරටුව තියෙන ගහක් හම්බ වෙලා අරටුව හොයාගෙන අතුකොළ රිකිලි හොයනවා වගේ නිසා බුදුහාමුදුරුවන්ගෙම ගිහිල්ලෝ ගැහුවා නම් තමයි හොඳ. නමුත් අර ගිලන් භාවයට ඒ ශ්‍රාවකයෝ සලකනවා. ගිලන් භාවයට අපේ දහමේ ඒක තමයි තියෙන විශේෂත්වය. දැන් ගිලන් කෙනෙක් බණ අහන්න ආවත් අසුන දීම යහපත්. ඒ මොකද ඔහු ශරීරයෙන් වයසට ගිය නොහිකු කෙනෙක්. ඒ අයට අනුකම්පා කිරීම ආදර්ශයම පෙන්නලා තියෙනවා. එතකොට තේනෙහි ගහපති සුනාහි සාදුකම් මනසිකරෝහි. ගෘහපතිය මනාවකට අහගන්න, මනාවකට මෙනෙහි කරන්න බාසිස්සාමීති දේශනා කරන්නම් කියලා. ඒව මේ තන්තිකෝ නකුල බීතා ගහපති ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චා සෝසි ආයස්මා සාරිපුත්තෝ හිතද වෝච. සේමයි කියලා උත්තර දුන්නාම සාරිපුත්ත හාමුදුරුවෝ මේ විදිහට දේශනා කරන මෙන්න මේ ටික තමයි මේක ඉගෙන ගන්න තියෙන්නේ. කතංච ගහපති ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝ. මොකද ගෘහපතිය කොහොමද ආතුර කය ඇතිව ආතුර සිත ඇති වෙන්නේ? පළවෙනි ප්‍රශ්නේ, ආතුර කය ඇතිව ආතුර සිත ඇති වෙන්නේ කොහොමද? ඉද ගහපති අසුතව පුතජ්ජනෝ අරියාණං අදස්සාවි. මොකද අරියාණං අදස්සාවි? අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස් අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමුනු පස්සති. මොකද්ද මේ අසෘතව පුතජ්ජනෝ? ඒ කියන්නේ මොකද්ද මේ අසෘතවත් පුතජ්ජනේ? අසෘතවත් පුතජ්ජනේ කියලා කියන්නේ ඕ විදේ සෘතවත් භව ගැන කතා කරලා තියෙන. මොකද්ද මේ සෘතවත් භව? මොන ධර්මයේද? ආර්ය ධර්මයේ මොනවද උගන්වන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම උගන්වන්නේ මොකෙන් අත්මෙදෙන්ද? මොන දුකෙන් අත්මෙදෙන්ද? සසර දුක කියන්නේ මොකක්ද? ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් අත්මෙදෙන්න තමයි මේ ශාසනය ඔක්කොම තියෙන්නේ. මේ බුදුහාඳුරේ යමක් දේශනා කරා නම්, අනිත්‍ය දේශනා කළා නම්, දුක ගැන දේශනා කළා නම්, අනාත්මය ගැන දේශනා කළා නම්, ඒ හැම එකක්ම දේශනා කළේ කුමක් සඳහාද? මෙන්න මේ ටිකෙන් මිදෙන්න. ඒක මොකද්ද මූලිකම තේ? ජාති ජරා ව්‍යාධි මරණ මේ දුක නොතිමෙන් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළානේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නෙත් නැහැ, ධර්මයක් පවතින්නෙත් නැහැ කියලානේ. එතකොට අසෘතවා කියලා කියන්නේ මන්නේක ගැන අහන්න නැහැ. එතකොට අරියාණං අදස්සාවි, ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා දැකලා නැහැ, දකින්නේ නැහැ. මේ ආර්ය ධම්මස්ස අකෝවිදු, ආර්ය ධර්මෙහි දක්ෂෙක් නෙවෙයි. ආර්ය ධම්මේ අවිනීතෝ, ආර්ය ධර්මයේ හැසිරෙන්නේ නැහැ. සප්පුරිසාණං අදස්සාවේ, සත්පුරුෂයා දකින්නේ නැහැ. සත්පුරුෂ ධම්මස් අකෝවිදෝ, සත්පුරුෂ ධර්මයේහි දක්ෂයෙක් නෙවෙයි. සත්පුරුෂ ධම්මයේ අවිනීතෝ මෙන කෙනෙක් නෙවෙයි. අන්න ඒ කෙනා රූපං අත්තතෝ සමනුපස්සති, රූපය මමය දකින. හොඳයි, දැන් කවුද මේ ආර්යයන් වහන්සේ? ආර්ය කියලා කියන්නේ අරියාණන් අදහසාවේ ආර්යයන් නොදකීම. දැන් මෙතන මේ කියන්නේ අසුතව පුතජ්ජනේ, ආර්යයන් දකින්නේ නැත්නම්, ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැත්නම්, ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැත්නම්, සත්පුරුෂයන් දකින්නේ නැත්නම්, සත්පුරුෂ ධර්මයේ අදක්ෂයි නම්, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැත්නම්, මොකද එයා රූපං අත්තතෝ සමුප්පස්සති, රූපේ මම ආත්මයයි සලකනවා. රූපේ ආත්මයයි සලකනවා. කවුද මේ රූපේ ආත්මයයි සලකන්නේ? අසුතවත් පුතජ්ජනයා. ඒ අසුතවත් පුතජ්ජනයා විස්තර කරන්න තමයි අර ටික තියෙන්නේ. කාටද? එයා අසුතවත් පුතජ්ජනය කියන්නේ ආර්යයන් දකින්නේ නැහැ. ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ. ආර්ය ධර්මයේ හැසිරෙන්නේ නැහැ. එතකොට මොකද්ද මේ ආර්ය කියලා කියන්නේ? යෝචේ කතඤ්ඤෝ කතවේදී ධීරෝ කල්යාණෝ මිත්තෝ දල්ල බත්තිච හෝති දුක්ඛිතස්ස. යම් කිසි කෙනෙක් කළගුණ දන්නවනම්, කළ උපකාර සිහිය තියෙනවා නම්, මේ කල්යාණ මිත්තෝ කියන්නේ අර මුල මැද අග යහපත්, සසරින් එතර වීම පිණිස උපකාර කරනවා නම්, උතුම් භක්තියක් තියෙනවා නම්. උතුම් භක්තියක් කියලා කිව්වේ අර ජාති ජරා ව්‍යාධි මරණ තරණය කිරීම පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා නම්, දුක්ඛිතස්ස සකච්ච කරෝති කිච්ඡං, දුකටපත් වූවන්හට නිසි කටයුත්ත කරලා දෙනවා නම්, තථා විදං සත්පුරුෂ සම්බදති. අන්න ඒකට තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. මේ සත්පුරුෂයා කියලා කියන්නේ ඒ වගේම ආර්ය කියලා කියන්නේ එකම පිරිසකට. කාටද? බුදු, පසේබුදු, මහරහත්, ඒ වගේම සතර මග, සතර ඵලයන්ට පැමුණුන උදවියට කියන නමක් තමයි මොකක්ද? ආර්ය සත්පුරුෂ කියලා කියන්නේ. එතකොට මොකද ඒ ආර්යයන් වහන්සේලා කතඤ්ඤෝ කතවේදී? කළගුණ දන්නවා, කළ උපකාර සිහිය තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් එහෙම, දැන් කළගුණ දන්න බව මේ බෝධි දිහා බැලුවාම සිහියට එනවානේ. බෝසතාණන් වහන්සේට බුදු වෙන්න සේවන දුන්නු නිසා උන්වහන්සේ කළ උපකාරයක් කතඤ්ඤෝ උපකාරයක් කළානේ. ඒ දවසක්ද රාධ කියලා බමුණෙක් හිටියා. මේ රාධ බමුණා මහලු ගොඩක්. ඊට පස්සේ දවසක් ඇවිල්ලා කියනවා, බුදුහාමරණ ස්වාමීන් වහන්සේ මම බොහොම මහලු, මට කවුරුත් සලකන්නේ, ඒ නිසා ස්වාමීන් වහන්සේ මම පැවිදි කරන්න, මට පිහිට වෙන්න කියලා. ඊට පස්සේදී බුදුහාමුදුරුවෝ අහනවා, මේ කවුරු ශ්‍රමී බමුණා කාට හරි මෙතන උපකාරයක් කරන්න තියෙනවා. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි මම දවසක් පිණ්ඩපාත යනකොට මේ දම් පූජා කළා. එහෙනම් සාරිපුත්තේ කළගුණ සලකන්න කාලය හරි. එතකොට පැවිදි කළා. ඇත්තටම සසර ඉවර කළ රහතන් වහන්සේ කෙනෙකුට මේ ලෝකයේ තුල ජීවත් වෙන්න හේතුවක් නැහැ. එතකොට එකම හේතුව මේ කත වේදී භාවයයි, කතඤ්ඤෝ භාවයයි. මේ කළ ගුණ සැලකීමටයි උන්වහන්සේලා මේ මනුස්ස ලෝකයේ තුල ජීවත් වෙන්නේ. කළ ගුණ කියලා කියන්නේ උන්වහන්සේලා සිව්පසින් ජීවත් වුණා. ඒ සිව්පසින් උපස්ථාන කළ කරන ඒ ජනයාට යහපත සැලසීම සඳහාමයි උන්වහන්සේලා පිණ්ඩපාතේ වඩින්නේ. උන්වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ ඒ බුදු පසේ බුදු සියලෝ මුතුමන් වහන්සේලා අන්හෙම කෙල්ල කතඥෝ කතවේදී ගුණේ යුක්තයි. ඒ වගේම කල්යාණ මිත්‍රෝ මුලමෙදාගේ යහපත් ධර්මයක් දේශනා කරනවා. ඒ වගේම මේ ජහති ජරා ව්‍යාධි මරණ පිළිබඳව විශ්වාසය උන්වහන්සේලා තුළ තියෙනවා. දුකටපත් ජනතාව එයින් මුදවා ගන්න උන්වහන්සේලා කළ යුත්ත අනුකම්පාවෙන් කරනවා. නී උදවියට කියන මොකක් කියලා සත්පුරුෂ ආර්යයන් වහන්සේලා කියන. එතකොට මෙන්න මෙහි මුදවිය දකින්න නැත්නම් මේ දැකීම දෙයාකාරයක් වෙනවා. දැකීම දෙයාකාරයක් වෙන්නේ ඇහින් දකින්න, මනසින් දකින්න. දැන් වක්කලි බුදුහාමුදුරු ළඟ ඉඳගෙන මොකින්ද දැක්කේ? ඇහින් දැක්කේ. බුදුහාමුදුරු උඹට කවදාවත් මාව දකින්න හම් වෙන්නේ නැහැ. මොකද්ද දකින්න කිව්වේ? නුවණින් දකින්න කිව්වා. නුවණින් දකින්න කිව්වේ මොකද්ද? මේ ධර්මයේ නුවණින් දකින්න. එතකොට මාව දකින්න පුළුවන්. එතන දැකීම් දෙකයි. එකක් තමයි නුවණින් දැකීම. එකක් තමයි මේ සසම්භාර චක්කුවෙහිවත් මේ ඇසෙන් දැකීම. ඒ ඇසෙන් දැකීමයි නුවණින් දැකීමයි අතර ශ්‍රේෂ්ඨ මොකද්ද? නුවණින් දැකීම. එතකොට මේ අන්න ඒ වගේ මේ දවසක් සාමින් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මහලු වෙලා පැවිදි වෙච්ච කෙනෙක් එක්ක ඒ මහලු වෙලා පැවිදි වෙච්ච කෙනා මේ වැඩිහිටි රහතන් වහන්සේ නමක් උන්වහන්සේට උපස්ථාන කරනවා. එතකොට මෙයා දන්නේ නැහැ මෙයා රහත් කියලා. එතකොට දවසක්ද පින්ඩපාතේ වැඩලා එන ගමන් අහනවා ස්වාමීනි මේ ආර්යයන් වහන්සේලා අඳුනගන්නේ කොහොමද? දකින්නේ කොහොමද? එයා අඳුනගන්නේ කොහොමද? කියනවා මේ මහලු කෙනෙක් ආර්යයන් වහන්සේලා සමග වාසය කරනවා. එකට හැසිරෙනවා. පින්ඩපාතේ වඩිනවා. ඒ වුණත් අඳුරා ගැනීම දුෂ්කරයි. අන්න ඒ වගේ දුෂ්කරයි මේ ආර්යයන් වහන්සේලා අඳුනා ගැනීම කියලා කියනවා. ඒ වගේ මේ ඇසින් දැක්කට ඒ ගුණය පේන්නේ නැහැ. එහෙනම් මොකෙන් දකින්න ඕන? මනසින් දකින්න ඕන. අපි මේ පොතපත වුණත් මේ මනසින් දැක්කේ නැත්නම් ඇහින් විතරක් දැක්කට ඒ ආර්ය ධර්මයේ ගෝචර වෙන්නේ නැහැ. ආර්ය ධම්මස්ස අකෝ විදි. මොකද්ද ආර්ය ධර්මය කියලා කියන්නේ? සසරින් ගැලවීම තියෙන පිණිස තියෙන ධර්මය. මොකක්ද සසරින් ගැලවීම පිණිස තියෙන ධර්මය? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බව හැබෑව. හැබැයි ගැලවෙන්න අපි කල යුත්තේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩිම බව හැබෑව. ඒක වඩන්න මොකද්ද තියෙන්නේ? එහෙනම් කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානයයි ආර්ය ධර්මය කියලා කියන්නේ. මේ මතක තියෙන්න ඕන. එතකොට ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ අර සසරින් එතර වෙන්න මඟ කියන උදවිය. එතකොට ආර්ය ධර්මය කියලා කියන්නේ මොකක්ද? සතර සතිපට්ඨානය. උපමාවකට කියනවනේ හස්තියාගේ පාදයට සිළු සත්තුන්ගේ පා කුර වැටෙන්නාසේ මේ සියලුම ධර්මය සතර සතිපට්ඨාණයට ගෝචුත් මේ වැටෙනවා කියලා නේද? ඒක ආර්ය ධර්මය කියන්නේ මොකද්ද? මෙන්න මේ ධර්මයේ අදක්ෂණ මොන ධර්මයේද? ආර්ය ධර්මයේ. ඒ කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනාව කියන මේ ධර්මයන්ගේ අදක්ෂේක නම්. අරිය ධම්මෝ අවිනීතෝ, මේ ධර්මයේ හික්මිලා නැත්තම්. සත්පුරුෂාණං අදස්සාවි, සත්පුරුෂයන් දැකලා නැත්තම්. සත්පුරුෂ ධර්මය කියලා කියන්නේ මොකද්ද? සත්පුරුෂ ධර්මය කියන්නේ මොකද්ද එතකොට? ඒත් ඒකම තමයි. දැන් අපි කිව්වනේ ආර්යයන් කියන්නේත් සත්පුරුෂයන් කියන්නේත් එකයි කියලා දැන් කතා කළානේ මුලදී. එතකොට සත්පුරුෂ ධර්මය, ආර්ය ධර්මය කියන්නේ මොකක්ද? සතර සතිපට්ඨානයම තමයි. සත්පුරුෂ ධම්මේ අවිනීතේ අවිනීතෝ, මේ සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැත්නම් එයා මොකද කරන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්මයයි කියලා සමනුපස්සති, ඒ විදිහට දකිනවා. අනුපස්සති සමනුපස්සති, ඒ විදිහටම දකිනවා. කොහොමද දකින්නේ? රූපය ආත්මයයි කියලා දකිනවා. හොඳයි, එතකොට මේ මේ මේ මේ ආර්ය ධම්මස්ස අවිනීතෝ කියලා කියවනේ. ආර්ය ධර්මෙහි හැසිරෙන්නේ නැහැ. නැත්නම් නේ මේක දකින්නේ කොහොමද? දකින්නේ රූපේ ආත්මය කියලා. එතකොට ආර්ය ධර්මෙ විනීත වෙන්නේ කොහොමද? විනීත වෙනවා කියන්නේ හික්මෙනවනේ. ඔව්, හික්මෙනවා කියන්නේ සංවර වෙනවා. ඔව්, එතකොට ඒක සංවර වීම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ තමයි සංවර සංවර විනය. ඒක ප්‍රහාණ විනය. අර අවිනීතෝනේ. එතකොට විනීතෝ කියලා කියන්නේ ආර්ය ධර්මයේ හික්මන. එතකොට හික්මින් දෙකක් තියෙනවා. මොකද? සංවර විනය, ඊළඟ ප්‍රහාණ විනය. එතකොට සංවර විනය ගණයට වැටෙනවා. ඒක කොටස් පහක් වෙනවා. මම මේ මතක් කරන විතරයි මේව කට්ටිය දන්නේ. ඒතර සංවර විනය කියලා කියන්නේ සීල සංවරය. අපි හිතමු පංච සීලය නම් අෂ්ට සීලය නම් ඒ සංවර වෙනවා. ඊට පස්සේ සති සංවරය. ඒක මොකේටද වැටෙන්නේ? සංවර විනයට. ඒතර සීල සංවරයත් සති සංවරයත් ඒ වගේම ඥාන සංවරය. ඥාන සංවරය කියලා කියන්නේ දැන් අපි උදයව්වේ ඥානය උදාහරණයකට ගමු. එතකොට ඒ උදයව්වේ ඥානයට පේන්නේ මොකද්ද? යමක ඇතිවීමත් නැතිවීමත්. එතකොට ඒකෙන් මොකක්ද ඇති වෙන්නේ? සංවරය. ඇති වෙන නැති වෙන දේ නොගිටී ඉන්න හැකියාව තියෙන එක සංවරය. ඒකට කියනවා මොකක් කියලා? අනිත්‍ය කියන්නේ දැකීමක් නේ. ඒක දකින්නකොට සංවරයක් ඇති වෙනවා. ඒක මොකද්ද? ඥාන සංවර ගැනීමට වැටෙනවා. තේරුණාද? එතකොට කන්ති සංවරය. දැන් අපි ඉගෙන ගන්නවා කන්ති පරමන්ත පූතිතික්කාන් එහෙම කියලා. කන්ති කියලා කියන්නේ ඉවසීම. ඉවසීම කියලා කියන්නේ සංවරය. එතකොට විරිය සංවරය. වීරිය කියලා කියන්නේ සංවරය. මොන වීරියද? උප්පන්නානං කාමවිතක්කං අනු උපදින මේ කාම විතර්ක ප්‍රහාණය පිණිස, නොයිපදුනා වූ කාම විතර්ක නොයිතිවින. දැන් සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන්නේ ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. මෙන්න මේ කියන පහ මොන ගණයටද වැටෙන්නේ? සංවර විනය ගණයට වැටෙනවා. සංවර සීලය කියන්නේ එකක්. පහන විනය. පහාන විනය කියලා කියන්නේ අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද? තදංග ප්‍රහාන. තදංග ප්‍රහාන කියන්නේ මොකද්ද? කෙලිස් තදංග වශයෙන් තියෙන ප්‍රහාන. කොහොම පොතේද කෙලිස් තදංග වශයෙන් යටපත් වෙන්නේ? පළවෙනි ධ්‍යානයේදී තමයි තදංග වශයෙන් මේ කෙලිස් තදංග වශයෙන් ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ අර පංච නීවරණ ධර්මියෝ යටපත් වෙනවා. ඊළඟට විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන ප්‍රහාණය කියලා කිව්වේ අර උපමාවකින් කියනවා නම් දියසෙවල පිරුණු ළිඳක කලයක් අරගෙන ගිහිල්ලා වතුර ගන්න ඕනි මිනිස්සයා කලින් මොකද කරන්නේ? එහෙට මෙහෙට කළා දිය පාද ගන්න. දැන් දිය පෑදිලා තියෙන තුරු කුටු වතුර ගන්න පුළුවන්. අන්න ඒ දිය පෑදීලා තබා ගන්න කාලේ දිය පෑදිලි කොට තබා ගැනීම තමයි විස්කම්බන ප්‍රාණය කියලා කියන්නේ. ඒ කියන්නේ අර මේ පංච නීවරණයන්ට වසා ගන්න නොදී ඒ ඈත් කොටගෙන පවත්වා ගැනීම විස්කම්බන ප්‍රහාණය. ඒකට දෙකයි. ඊළඟට සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද කියලා කියන්නේ මුලින්ම අයින් කරන සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව. දැන් අර පැහැදිලි වුණාම පතුල පෙනෙන්නාසේ. දැන් මේ පැහැදිලි වූ මනසින් මේ ස්කන්ධයන්ගේ යථාර්ථය අවබෝධ කරගීමෙන් මේ සක්කාය දිට්ඨිය දුරු කර ගන්නවා. විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔය ආදී වශයෙන් දුරු වෙනකොට මාර්ගය වැඩිලා ඵල ලැබෙනවා. තේරුණාද? ඒතර ඒකට කියනවා මොකක් කියලාද? සමුච්ඡේද ප්‍රහාණය. සෝවාන් මගේදී, ඵලයේදී, සකුරුදාගාමි මගේදී, ඵලයේදී ඒ විදිහට සමුච්ඡේද වෙනව අකුසල ධර්මයක්. තේරුණාද? එතකොට ඊළඟට පටිප්පස්සද්දි පහාන. පටිප්පස්සද්දි පහාන කියලා කියන්නේ මේ දැන් අපි කියවනේ දැන් සමුච්ඡේද ප්‍රහාණයදි කරන්නේ අර පහද පැහැදිලි කරගත්තු මනසින් අර යථාර්ථය දැකලා ඒ මාර්ගඵල මාර්ගෙහි ගමන් කරනවා, ඵලය ලැබෙනවා. එතකොට පටිප්පස්සද්දි ප්‍රහාණ කියලා කියන්නේ අන්නර ඵල ටිකට මොන ඵල ටිකද? අර දැන් සෝවාන් වුණු කෙනා දැන් සෝවාන් ඵලයෙන් පස්සේ ඊළඟට මොකද්ද? සකෘදාගාමි ඵලය ලබන්න ඕන. ඒකට ඒ සකෘදාගාමි ඵලය ලබන්න නම් අන්නර ඒ මාර්ගයේ වැඩි යන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. අන්න ඒ පුරුදු කිරීමෙන් ඒ ඵලය ලබා ගන්න ඒ පටිප්පස්සද්දි ප්‍රහාණයයි. තේරුණා? ඒක අරිහත්ය දක්වාම යන එක. පටිප්පස්සද්දි ප්‍රහාණය. ඊළඟට නිස්සරණ පහාණය. මේ මගඵල ලැබීමේ දැන් සමුච්ඡේද වශයෙන් සමුච්ඡේද කරන්න මොනවද? උදුරා දමන්නේ මොනවද ඇත්තටම? කෙලෙස්නේ. කෙලෙස් කියන්නේ මොනවද? රාග, දේශ, මෝහ. ඒකනේ සමුච්ඡේද කරන්නේ. ඒක සමුච්ඡේද කිරීමෙන් මුලින් උදුරා දැමීමෙන් ලැබෙන්නේ මොනවද? ඵල, මගඵල. මොනවද? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත්. ඒ කියනම ඒ මාර්ගත් ඒ ඵලත්. ඒකට කියනවා මොකක් කියලා? පටිප්පස්සද්දි ප්‍රහාණය කියන්නේ ඒකට. ඊළඟට නිස්සරණ ප්‍රහාණය. නිස්සරණ ප්‍රහාණය කියලා කියන්නේ මොකද්ද? අර ඵල ලැබීමෙන් එයා ලබන්නේ මොකක්ද? නිස්සරණයේ හේවත් උතුම් වූ නිවනයි සාක්ෂාත් කරන්නේ. ඒකට කියනවා නිස්සරණ ප්‍රහාණය කියලා. අන්න එහෙම හික්මෙනවා. තේරුණාද? ඒකට කියනවා මොකක් කියලාද? පහාන විනය. දැන් විනය දෙකක් ඉගෙන ගන්න. මොකද්ද? සංවර විනය, පහාන විනය. දෙකක් ඒ විදිහට පවතිනවා සාසනේ. හොඳයි. එතකොට දැන් මෙන්න මේ ටික නොදකින කෙනා තමයි කොහොමද දකින්නේ මේ රූපය ආත්මයයි කියලා දකිනවා. ඒකට රූපවන්තානං වා අත්තානං මේ ආත්මෙහි රූපය, ආත්මේ රූපයයි කියලා හංගිනවා. අර කිව්වේ රූපය ආත්මයයි කියලා හංගිනවා. නැත්නම් ආත්මේ රූපයයි කියලා සමනිපස්සනා කරනවා, දකිනවා, හංගිනවා. හරියට මේ වගේ යම්කිසි කෙනෙක් පහන් දැල්ලක් දකිනවා. ඒ පහන් දැල්ල දැක්කහම එයා හිතනවා මේ දැල්ලත් මේ වර්ණයත් එකයි කියලා. හොඳට හිතන්න ඕන. මේ පහනේ තියෙන දැල්ලත් මේ වර්ණයත් එකක් කියලා හිතනවා. ඇත්තටම එකක්. අන්න ඒ වගේ ස්වභාවයේ වශයෙන්ම සත්‍යයා මේ මේ ආර්ය ධර්මයේ නොදන්නා කෙනා ස්වභාවයේ වශයෙන්ම මේ රූපය එකක් හැටියට දකිනවා. හරියට අර පහන වර්ණයයි දැල්ල එකක් කොට හංගිනවා වගේ. දැල්ල තියනොද රසනේ නැතුව. ඒක නැතුව වර්ණයේ තියෙනවා. එතකොට මේ වර්ණයයි රසණයයි කියන්නේ එකක්ද දෙකක්ද? හැබැයි මේක දෙකක්. හැබැයි තියෙන්නේ එකක් විදිහට. හැබැයි ප්‍රඥා නුවණ තියෙන කෙනා දන්නවා මේක දෙකක් බව. තේරුණා? එතකොට දැන් කොහොමද දැන් දෙයාකාරයකට දකින්නවා කිව්වා. කොහොමද රූපය කියන්නේ ආත්මය කියලා දකින්නවා. ආත්මය කියන්නේ රූපය කියලා දකින්නවා. ඒක දෙකයි. ඊළඟට අත්තනීවා රූපං රූපස්මින් වා අත්තහන ආත්මේ රූප ඇතයි කියලා දකින්නවා. මේ ආත්මය කියන කේ තමයි රූප තියෙන්නේ. රූපය කියන කේ තමයි ආත්ම තියෙන්නේ කියලා හංගිනවා. හරියට උදාහරණයකට කිව්වොත් මලක සුවඳක් තියෙනවා. දැන් මේ මේ සුවඳ තියෙන්නේ මලේ කියලා අපි දැන් සුවඳ කියනවා. මේ සුවඳ තියෙන්නේ මලේ කියලා හිතනවා. ස්වභාවයෙන්ම හිතනවානේ. ඇත්තටම සුවඳ තියෙන්නේ මලේද? සුවඳ තියෙන්නේ මලේද? සුවඳ තියෙන්නේ මලේද? හිතන විදියට ස්වභාවය වශයෙන්ම සුවඳ තියෙන්නේ. එතකොට ඒ සුවඳ මලේ තියනවා නම් අනිත් කෙනාටත් ඒක සුවඳ වෙන්න ඕනේ නේ? ඒකත් එහෙම සුවඳ එතන තියෙන්නේ පැය සුවඳ තියෙන්නේ මලේ නෙවෙයි. මනේ. ආ සුවඳ තියෙන්නේ හිතේ. හැබැයි සුවඳ මලේ තිබුණා නම් ඒක අනිත් කෙනාට දැනෙන්නේ නැහැ නේද? ඒක සුවඳ කියන එක එකක් මල කියන එක එකක් දෙකක් නේද? ධර්මතාවයන් දෙකක්. මේක දෙකක් මිසක එකක් නෙවෙයි. සුවඳ කියන්නේ ඉතින් අපිට ගන්ධ කියලා වර තියනවනේ නේ දෙකක්. ඊට පස්සේ පට වියපෝ තේජෝ කියලා වෙනම රූප ටිකක් තියෙනවා. ආ වර්ණ කියලා තව එකක් තියෙනවා. ඒතකොට මේක දෙකක් දෙකක්ද? දැන් දෙකක් කියලා දැන් පිළිගත්තේ ටිකක් අදිමදිවනේ. සත්‍ය වශයෙන්ම බැලුවාම හැබැයි ප්‍රඥාවට ඥානෙට විතරයි මේ ගෝචර. දැන් කාට හරි කිව්වොත් එහෙම මලේ නෙවෙයි සුඳ තියෙන්නේ කියලා. ඒ මොකද මේ ගන්ධ රූපය කියලා කියන්නේ එකක්. අපි සුද්ධාෂ්ටක ගැන ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්ත කොහොමද? වන්න ගන්ධ රස ඕජානේ. එතකොට ඒක දෙකක් නෙවෙයිද? දෙක. තේරුණා? එතකොට මේ සුවඳ මලට සුවඳ තියෙන්නේ මලයේ කියලා ස්වභාවය වශයෙන්ම හිතනවා. ඒක දැනෙනකොටම මේකයි තමයි සුවඳ කියලා කියනවානේ. අන්න ඒ වගේ ඒ ස්වභාවයෙන්ම මේ සත්‍යය රූපේ ආත්මයතයි. يعني ආත්මී රූපයතයි. ඒ විදිහට විශ්වාස ගන්න. සමනුපස්සනා කරනවා. දැන් හතරක් කිව්වා. මොකද්ද හතර? ආත්මය රූපය කියන්නේ ආත්මය. ආත්මය කියන්නේ රූපය. රූපේ ආත්මී රූපයතයි. රූපේ ආත්මයතයි කියලා මේ විදිහට විශ්වාස කරනවා. මේක හතරක්. ඒක වචන බහුවචන. එකම නෙවෙයි. එකම නෙවෙයි මං කියන්නේ. රූපය එතන දෙක හරියි. ආත්මේ අද රූපේ ආත්මේ. ආත්මය කියලා හිතනවා. يعني මේ රූපය තමයි ආත්මය. ආත්මය කියන්නේ රූපය. ඒක දෙකක්. ඔව්. මේ ආත්මී රූප ඇති. මේ රූප තියෙන්නේ ආත්මේ. තේරුණා? මේ රූප තියෙන්නේ ආත්මය කියලා. ඒක ආත්ම ආත්මයේ රූපය. ඔව්. ඒ විදිහට මේ හතර ආකාරයකින් දකිනවා. ඒ දකින නිසා තමයි ස්වභාවය වශයෙන් මෙහෙම මඤ්ඤණා කරන නිසා තමයි කොහොමද අහං රූපං මෙරු මම රූපය රූපය මම රූපන්ති රූපය මගේ කියලා පරියුට්ඨාසි මැඩගෙන සිටිනවා ඒක ස්වභාවය වශයෙන්ම මේ හිත ඒ විදිහට මැඩගෙන සිටිනවා අනිත් කියන තිතේ නේද පරියුට්ඨාසි කියන්නේ ඒකම මැඩගෙන සිටිනවා ඒක නිසා තමයි අපිට සිහියක් ඕනේ වීරියක් ඕනේ නුවණක් ඕනේ මේ ස්වභාවයෙන්ම මේ විදිහට බැස ගන්න එක හඳුනාගෙන එයින් ඈත් වෙන්න තස්ස අහං රූපං මම රූපාන්ති පරියුට්ඨාසිනෝ මෙන්න මේ විදිහට මම රූපයයි මගේ රූපයයි මේ ස්වභාවය වශයෙන්ම මැඩගෙන සිටින කෙනාට තන් රූපං විපරිණාමති අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාම රූප විපරිණාමඤ්ඤතා භාව උපජ්ජಂತಿ ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස මෙන්න මේ එහෙම රූපයේ මමයි රූපයේ මගේයි එහෙම ස්වභාවය වශයෙන්ම සමනුපස්සනා කරන ස්වභාවය වශයෙන්ම මේ මැඩගෙන සිටින සත්‍යයට මේ රූපය වෙනස් වෙනකොට මොකද වෙන්නේ විපරිණාමයටපත් වෙනකොට මොකද වෙන්නේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්බ්‍රාන්ත මෙන්න මේ විදිහට දුක්ඛ දෝමනස් උපායාසය හට ගන්නවා එතකොට මේ විදිහටම මේ මොන රූපය ගැනද කිව්වේ රූප කිව්වහම මොනෝදයි ඇස කන නාසය දිව ශරීරය මනස එතකොට ඒවට ගෝචර වෙන සියලු ධර්ම පඨවි ආපෝ තේජෝ කියන මේ ධර්ම හතර ඒ ධර්ම හතර නිසා ඇති වුණු උපාදා රූප 24ක් කියන මේ රූප 28ම මුණ ගැන හිටද වැටෙන්නේ රූප ගැන හිට. එතකොට සංඥා අර කියපු කාරණා ටිකමයි සංඥා අත්තතෝ සමනුපස්සති සංඥාව කියලා කියන්නේ ආත්මයයි කියලා ගන්නවා. ආත්මය කියන්නේ සංඥාවයි කියලා හඟිනවා. අත්තනීවා සංඥා සංඥායව අත්තාන ආත්මෙහි සංඥාව ඇතැයි කියලා හිතනවා. සංඥාවෙහි ආත්මය ඇතැයි කියලා මේ ආත්මයේ තියෙන සංඥාව කියලා හිතනවා. මේක හතරක් මිසක දෙකක් නෙවෙයි. එතකොට එන්නේ ඒ නිසා මොකද කරන්නේ අහං සංඥා මේ මම සංඥාව මම කියලා හිතනවා. මම සංඥා මගේ සංඥාව කියලා හිතනවා. පරියුට්ඨාසි ස්වභාවය වශයෙන්ම මෙහෙම මැඩගෙන සිටිනවා. තස්ස අහං සංඥා මම සංඥා සංඥාති පරියුට්ඨායිනෝ සංඥා විපරිණාමති අඤ්ඤතා හෝති තස්ස සංඥා විපරිණාමඤ්ඤතා භාව උපජ්ජන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ විදිහට සමනුපස්සනා කරන කෙනාට මේ සංඥා විපරිණාමයටපත් වෙනකොට මොකද වෙන්නේ උපජ්ජන්ති දුක්ඛ දෝමනස් උපායාස එතකොට සංඛාර කියලා කියන්නේ මොනවද දැන් මුලින් මේ ටික කියන්නවා මොනෝද සංඛාර කියලා කියන්නේ? චිත්තචෛතසික ධර්මය. මේ චිත්තචෛතසික ධර්මයේ හිවත් මේ සිතුවිලි නේද? එතකොට මේ සිතුවිලි කොහොමද? සිතුවිලි සංඛාරවන්තං වා අත්තාන. සංඛාර කියන්නේ සිතුවිලි කියන්නේ මම කියලා හිතනවා. ඇත්තටම සිතුවිලි කියන්නේ මමද? මම කියන්නේ සිතුවිලි. සිතුවිලි වල මම ඉන්නවද? මම සිතුවිලි වල ඉන්නවද? හිතන්න ඕනි වැඩක් නේද? ඒක උතරට ගියා. ඒකට සිතුවිලි කියන්නේ මමද? මම කියන්නේ සිතුවිලිද? සිතුවිල්ල මම මගේද? ඒ විදිහට බලන්න ඕනේ ඇත්තට. මේක බලන්න ඕනි දෙයක්. දෙවට මෙන්න එහෙම මේක මේ විදිහට පරියුට්ටාසිනෝ ස්වභාවයේ වශයෙන්ම සත්‍යය කොහොමද හඟින්නේ? සිතුවිල්ල කියන්නේ මම. මම කියන්නේ සිතුවිල්ල. සිතුවිල්ල තමයි මම. මම මගේ අපිට පසුතැවීමක් තියනවා නම් ඒ කුමක් නිසාද? සිතුවිල්ලේ මම හිටපු නිසා. තේරුණාද? ඒ පසුතැවීම දුරු කරන්න දැනගන්න ඕනේ මොකද්ද? සිතුවිල්ලේ මම නොසිටි බව. අපිට යම් කිසි පසුතැවීමක් මොකක් හරි තියනවා නම් ඒ තියෙන්නේ සිතුවිල්ලේ මම ඇතැයි කියලා හිතන. ඒ සිතුවිල්ල ආ මම එහෙම එකක් කිව්වනේ. ඒ කියන්නේ ඒ සිතුවිල්ල මම ඉන්නවා. ඒක ස්වභාවයේ වශයෙන්ම සත්‍යයට සිද්ධ වෙන දෙයක්. ඒක නිසා තමයි පරිඋට්ටායි කියලා කියන්නේ. ස්වභාවයේ වශයෙන්ම පිහිටනවා නැත්නම් අභිභවනය කරනවා. නැගී සිටිනවා ස්වභාවයේ වශයෙන්ම. ඒක තමයි මේ මේ සසරි ප්‍රාත්මට වෙච්ච දේ. එතකොට මෙන්න මේ සංඛාර මේ විදිහට සිතුවිලි වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ? සංඛාර කියන්නේ වෙනස් වෙන දෙයක්. ඉතින් මේ සිතුවිල්ල මම ඇතේ මම සිතුවිල්ල ඇතේ කියලා මේ විදිහට හිතාගෙන ඉන්න හිටියට මේක වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ? තව සිතුවිලි ගොඩක් ඇති. දුක්ඛ දෝමනස්ස ගොඩාක්. ඒව ඇති වෙනවා. විඥාන අත්තතෝ සමනුපස්සති විඥානවන්තානං වා අත්තානං. විඥාණය මමයි කියලා මේ දැනීම කියලා කියන්නේ මම කියලා හිතෙනවා. මම කියන්නේ මේ දැනීම කියලා හිතනවා. මේ දැනීමේ තමයි මම ඉන්නේ කියලා හිතනවා. මේ දැනීමේ තමයි මම ඉන්නේ කියලා හිතනවා. මේ දැනීම මමයි කියලා හිතනවා. හංගිනවා. ඇත්තටම එහෙම එකක් තියෙනවනේ. එතකොට මේක ස්වභාවයේ වශයෙන්ම මේ සත්‍යයේ චිත්ත සංතානිය තුල ස්වභාවයේ වශයෙන්ම පැන නගින එක. ඒ කුමක් සඳහාද? සසර පැවැත්ම සඳහා ස්වභාවයේ වශයෙන්ම පැන නගින එක. එතකොට මෙන්න මෙහෙම සමනුපස්සනා කරනකොට පරිඋත්ථාන කරනකොට නැත් ස්වභාවයේ වශයෙන්ම නැගී සිටිනකොට ඒ විඥානය ස්ථිරව තියෙන එකද? නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ඒක වෙනස් වෙන්නේ. එතකොට ඒක වෙනස් වෙනකොට මොකද වෙන්නේ? දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙනවා. ඒවංකෝ ගහපති ආතුර කායෝ චේව ආතුර චිත්තෝ කත. මෙන්න මෙහෙම තමයි ගෘහපතිය ආතුර කය ඇතිව ආතුර සිත ඇති වෙන්නේ. එතකොට මේකම අනිත් පැත්ත තමයි ආතුර කය ඇතිව ආතුර අනාතුර සිත ඇති වෙන්න. එන අනාතුර සිත ඇති වෙන්න මොකද්ද වෙන්න ඕන? රූපය රූපය මමයයි. මම රූපයයි. රූපේ මම ඇතයි. මම රූපේ ඇතයි. මේ කියන එක එහෙම එකක් නොවන බව අවබෝධ කරගන්න ඕන. ඇත්ත වශයෙන්ම ස්වභාවයෙන්ම මේක මේ විදිහටම වෙනවා. එතකොට මේ පංචස්කන්ධයම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම මේ පහේම මම ඇතයි මයි මමයි කියලා මේ රූපය කියන්නේ මම වේදනාව කියන්නේ මම සංඥාව කියන්නේ මම සංඛාර කියන්නේ මම විඥාන කියන්නේ මම කියලා අදහස ඒක ස්වභාවයේ වශයෙන්ම නැගී සිටින එක. එතකොට එහෙම නැත්තම් වෙනත් විදිහකට නැගී හිටිනේ ඒ ස්වභාව ඒ කියන්නේ හැසිරීම එක එක අරමුණුත් එක එක විදිහට මේ හත් ආකාරයකින් මොකක්ද ආකාර හත හතක් කිව්වම රූපේ මම රූපය රූපේහි මම ඇතේ ම එතකොට ආත්මෙහි රූප ඇතේ හතරයිනේ. එතකොට ඒ නිසා තමයි අනිත් තුන ඇති වෙන්නේ. මොකද මම රූපය ඒ කියන්නේ රූපය මම ඒ කියන්නේ ආත්මය ඒ කියන්නේ ඉස්සලක් වේක නිසා රූපේ මම ඇත්ත මම රූපේ ඇත්ත රූපය රූපය ආත්මයයි ආත්මේ රූපයයි රූපේහි ආත්මය ඇත ආත්මේහි රූපය ඇත කියලා දකින නිසා තමයි මොකක් කියන්නේ අහං රූපං මම රූපය කියලා හිතනවා එතකොට මම රූපං මගේ රූපය කියන රූපං අත්තතාති රූපය ආත්මයයි කියලා මඤ්ඤණා කරන්නේ මෙන්න මේ නිසා හොඳයි එතකොට මෙන්න මෙහිම මේක දැනගන්න ඕන මොකද්ද මේක ස්වභාවයේ වශයෙන්ම සත්‍යාගී චිත්තසංතානිය තුල තියෙන එකක් මෙන්න මේන් මිදීම මේ තමයි ආර්යයන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ ඒක නිසා තමයි අරියාණං ඉදගහපති සුතව ආර්ය ශාවකෝ අරියාණං දස්සාවි ආර්යයන් වහන්සේලා දකිනවා ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන ආර්ය ධර්මයේ දක්ෂයෙක් වෙනවා එහෙම දක්ෂයෙක් වෙනවා නම් යා දන්නව මොකද්ද මේ රූපේ මම නෙවෙයි මම කියන්නේ රූපය නෙවෙයි රූපේ ආත්මය එහෙම එකකුත් නෙවෙයි ආත්මේ රූපේ තියෙන එකකුත් නෙවෙයි ඒ නිසා මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන බව අවබෝධ කරනවා වේදනාව කියන්නේ වේදනාව මම වේදනාව නැ වේදනං අත්තෝති සමනුපස්සති ආත්මය කියන්නේ වේදනාව කියන්නේ ආත්මේ නෙමෙයි ආත්මය කියන්නේ වේදනාව ඇත්තටම වේදනාවක් දැනුනොත් ඒකයි මම කිව්වේ අර උන්වහන්සේ රහත් උනේ අර වේදනාව කුමක් කරලාද වේදනාව තමන්ගේ නොවන බව වඩලා තේරෙනවා ඒ කියන්නේ මේ ටික වඩලා තියෙන උන්වහන්සේ මොකද්ද වේදනාවේ වේදනාව උන්වහන්සේගේ නොවන බව උන්වහන්සේගේ වේදනාව තුළ උන්වහන්සේ නොමැති බව ඉතින් මේ අනිත්‍ය වඩලා තියෙනවා මේ විදිහට මෙන්න මේ පහේම ස්කන්ධ ධර්ම පහේම මේ විදිහට වඩන්ට ඕන ඒ ධර්මයේ තමයි ආර්යයන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ ආර්යයන් වහන්සේලා දැකීමෙන් ආර්ය ධර්මයේ හැසිරීමෙන් ආර්ය ධර්මයේ කියලා කිව්වෙ මොකද්ද සතර සතිපට්ඨානෙ සතර සතිපට්ඨානෙ වැඩි වීමෙන් අපි කරන්නේ මෙන්න මේ ටික මොකද්ද පංචස්කන්ධය මම මගේ ආත්මය නොවන බව තේරුණා නේද හොඳයි එතකොට ඒවං කෝ ගහපති ආතුරකායෝ හෝති නො ආස්තුර චිත්තෝ මෙන්න මෙහෙම තමයි ගෘහපතිය ආතුර කය ඇතත් කය දිරණ එක වළක්වන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ කය දිරාගියා නේ ආනන්ද හාමුදුරුවන් ඇවිල්ලා සංවේගීටපත් වහන්සේ කොච්චර හොඳ මේ පිරිපුන් කයකින් හිටියද දැන් ඊටස් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන පරිපක්කෝ අයෝමයි යම් පරිත්තම් මම ජීවිතන්නේ මේ ශරීරෙ දිගන් කර දිරාගිය කරත්තයක් වගේ කියලා දැන් කියනවනේ ඉතින් කියන්නේ බුදුහාරණි ශරීරය දිරා යන ඒටි ආතුර කය නැතුව ඉන්නවන මට ආතුර කයක් නැහැ කියලා කිව්වොත් ඒක මෝඩකමට කියන කතාවක් මිසක ඒක නුවණැති කතාවක් නේ හැබැයි ආතුර සිතක් නැති කරගන්න ඇති කරගන්න පුළුවන් අනාතුර සිතක් ඇති කරගන්න පුළුවන් ආතුර සිත දුරු කරගන්න පුළුවන් එකක් අන්න ඒකට මග තමයි මේ බුද්ධ ශාසනය තුළ උගන්වන්නේ ඉතින් ඉදමෝචායස්මා සාරිපුත්තෝ අත්තමනෝ නකුල පිහිතා ගහපති ආයස්මතෝ සාරිපුත්තස බාසිතං අබිනන්දේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා නකුල පිතා නකුල පියාණන් වහන්සේ බොහොම සතුටට පත් වුණා. ඇත්තටම බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින්නේ නැතිනේ. ඔව්. මේක එහාට සිහිය තිබුණු බවත් තේනවනේ නේ. ආ එහෙනම් බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින්න ඇති. තාමත් ඒ ධර්මයේ තුල ජීවත් වෙනවා ඇති. රහත් නුණු නිසා. හොඳයි. මේ තේරුණා නේ ඉතින් අමුතුවෙන් යන ප්‍රශ්නයක් නැහැ. හොඳයි අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. දැයි මේ කළ පින්කම මුලින්ද ලග දක්වාම සිහිපත් කරන්නට විහාරස්ථානයට යන්ට ඕන සද්ධර්මශ්‍රවණය කරන්නට ඕනා කියෙන් අදහස මුදුම් පමුණවාගෙන නොයකුත් බාධකාවත් හිත අලස වෙන බොහෝ කාරණා යෙදෙනවා ස්වභාවික වශයෙන් ඒ විපරිණාමය ස්වභාවික විපරිණාමය මේ ආදී කාරණ හිත අලස කරනවා. නමුත් ඒ කටයුතු සිද්ධ කරන්නට ඕනා කියන අදහසින් සද්ධර්මශ්‍රවණය වටිනවා ආදී වශයෙන් සලකාගෙන තම තමන්ගේ නුවණේ බුද්ධියේ ප්‍රමාණයට සලකාගෙන විහාරස්ථානයට පැමුණුණා. මල් පහන් ආදිය පිළියෙල කළා. අපි හැමදෙනාම පංචශීලයේ පිහිටලා අපි හැමදෙනාම බුද්ධ වන්දනාව සිද්ධ කළා. ඒ බුද්ධ වන්දනාව සිද්ධ කළා, දේවතා ආරාධනාව සිද්ධ කළා, වටිනා කියන ධර්ම සාකච්ඡාවක් අපි සිද්ධ කළා. අපේ විමුක්තිය පිණිස පවතින හේතු වෙන උපකාර වන ධර්ම කාරණා අපි සාකච්ඡා කළා. මේ කාල පරාසය තුළ බොහෝ වෙහෙස මහන්සි ඇතිවාවත් මේ කාල පරාසය තුළ බොහෝ කුසල් සිත් ඇතිව අපි වාසය කරා. සීල සම්පන්න බොහෝ කුසල් සිත් ඇතිව වාසය කළා. මේ ගෞතම බුදු සසුනේ ඔබ අපි හැම දිනම මෙහෙම කුසල් සිත් ඇති කරගෙන සිදු කළා වූ මේ සියලු කුසලානිසංස ධර්මියෝ මේ ලෝකීය බුදු සසුන සුරකින සියලු දිවි දේවතාවරු අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මේ අසිරිමත් බුදු සසුන බොහෝ සත්‍යයන්ට හිතසුව පිණිස බොහෝ කාලයක් ලෝ ආරක්ෂා කරත්වා රැකදිත්වා. මේ උතුම් පින් අනුමෝදන්වන සියලු දෙවිවරු ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම සියලු මියගිය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරිය දුක් ඇති ස්ථාන උලුප්පත්ති ලබා සිටිනවා නම් ඉඟත් මිදෙත්වා, සැපේකටම පැමිණෙත්වා, අවසන උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන සියලුම දිනාට යහපත පිණිස මේ පින්දහම් හේතු වේවා කියන කරුණාවෙන් මෛත්‍රියෙන් අප කළ පින් දිවියන්ට ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් කරමු. මේ මනුෂ්‍ය ලෝකයක ඉපදුණු නිසායි මේ ආදී වශයෙන් පින් දහම් කළලා කුසල් දහම් කළලා ගුණ නුවණ දියුණු කරගන්නට හැකියාව ලැබුණේ. ඒ නිසා මනුෂ්‍ය ලෝකයක ඔබ අපව හැදුව වැඩුව පෝෂණය කළ දෙමව්පියන්ටත් ගුරුහරුකන් ලබා දුන්නු ගුරුවරු ආදී හැම දිනාටමත් මේ කළ පින් දහම් බෙලෙන් කුසල් දහම් බෙලෙන් යහපතම සැලසෙත්වා. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් තබමු. මේ අපි හැම දිනාම සද්ධාවෙන් ගෞරවයෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ එළවුතුරා බුදු පියාණන් වහන්සේ සත්‍යාගී හිතසුව පිණිස, ඒ වගේම සංසාර විමුක්තිය පිණිස දේශනා කරන්නට යෙදුණු ධර්මයක්. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ බඳු වූ ඒ උතුමන් වහන්සේලා විසින් සාකච්ඡා කරන්නට යෙදුණු දේශනා කරන්නට යෙදුණු ධර්මයක්. ඒ උතුම් ධර්මයේ සාකච්ඡා කිරීමෙන් බුද්ධ වන්දනා කිරීමෙන් පංචශීලය ආදී සීලෙහි පිහිටීමෙන් මේ සර්ව ප්‍රකාරයෙන්ම සිදු කරන ලද සියලුම කුසල් දහම් කරන කොටගෙන ඔබ අප හැම දිනාටමත් ඒ බුදු පියාණන් වහන්සේ සාන්තයයි ප්‍රණීතයයි දරුවෝ මේ අවබෝධ කරවේ යම් දහමක් පෙන්වා දාලද ඒ උතුම් නිර්වාණය නැමැති දහම අවබෝධ කර ගැනීමට මේ උතුම් ගෞතම බුදු සසුනේ මිනිස් කයක් දරාගෙන සද්ධාව ගෞරවය ඇති කරගෙන සිදු කළා වූ මේ සද්ධර්ම ශ්‍රවණමය පින චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිසම පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් තබමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස්ස නිච්චං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙහෙවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිංජතු සිරන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං වලිතුම් පස්සිතං සාරිපුත්තාදි තේරණං ආර්ගක්‍රම් පටිපාටිය සද්ධා සීලදා සම්පදන්තම් පරමෝ ඕකාස මන්නම් නිරන්ති ඕකාස ද්වාරත්‍රේන පතන සම්පන්නතරං කමත වේ බන්ති ඕකාස මොහොත සුරුත් විද්‍යාවෝ